ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි ගිය සතියෙත් අපි ඒක ධම්ම සූත්‍ර පිළිබඳව කරුණු කාරණා කිහිපයක් විග්‍රහ කළා. අදත් බලාපොරොත්තු වෙන්නේ මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ඒක ධම්ම සූත්‍ර තියෙනවා. එකම ධර්මතාවයක් තමා භාවිතා බහුලී කතා. බහුලව භාවිතා කිරීමෙන් මඟඵල ලබන්නේ සසර දුකින් මිදී නිදහස් වෙන්නේ සමුදය නිරෝධ කළ යුත්තේ කළ හැක්කේ එකම ධර්මයක්. මේ එකම ධර්මය පිළිබඳව ඒක ධම්ම සූත්‍ර විසිගණනක සංයුක්ත නිකායේ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම අංගුත්තර නිකායේ පළවෙනි පොතේ කායගත සති වග්ගය හැටියට ඒක ධම්ම සූත්‍ර 44ක් බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා. එහෙමනම් බෞද්ධය හැටියට අපි වෙන වෙන දේවල් කරනවා වෙනුවට මේ බුදුහාමුදුරුවෝ කිව්ව දේ හොඳට තේරුම් ගත්තනම් බුදුහාමුදුරුව මේ දේශනා කරපු දේ හරියට යම විදියට වටහා ගත්තනම් තියෙන්නේ එකම ධර්මයයි භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. හැබැයි මේ එකම ධර්මය කියන එක ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකට ඕනෑම ධර්මතාවයකට මේ එක ධර්මය එක ඒක ධම්මෝ ගැලපෙනවා. මේක තමා මේකේ විශේෂත්වය. ඉතින් ඒක නිසා මේ ඒක ධම්ම සූත්‍රය ආශ්‍රයෙන් අපි අද බලාපොරොත්තු වෙනවා මේ පඨම ආනන්ද සූත්‍රය. අපි භාවනා වැඩසටහනටත් මේ පඨම ආනන්ද සූත්‍රය ඇතුළත් කරලා තියෙනවා භාවනා පොතෙත්. මේ පඨම ආනන්ද සූත්‍රයේ තියෙනවා මේ ඒක ධම්මයේ පිළිබඳව මේ භාවිතා කළ යුතු එකම ධර්මයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනකොට ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා. අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසිීඩි ඒකමන්තන් නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තන් එටඩවෝච අත්තිනුකෝ බන්තේ ඒක දම්මූ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූරෙන්තු චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්‍ව ධම්මේ පරිපූරෙන්තු සත්‍ව ධම්මා භාවිතා බහුලී කතා ද්වේ ධම්මේ පරිපූරෙන්තු. ආනන්ද හාමුදුරුව ඇහුවා දැන් මේ බුදුහාමුදුරුව මේ එකම ධර්මයක් තියෙනවා බහුලව භාවිතා කිරීමෙන් ඒ අනුව මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. කිව්ව නිසා ආනන්ද හාමුදුරුවත් ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා අත්තිනුකෝ බන්තේ ඒක ධම්මෝ මමත් කැමති භාග්‍යවතුන් වහන්ස තේරුම් ගන්න දැනගන්න මොකද්ද මේ එකම ධර්මය බහුලව භාවිතා කළොත් චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්ව ධම්මේ පරිපූර්ණ. එහෙම නැත්නම් මේ මොකද්ද මේ එකම ධර්මය කොහොමද මේක කළ යුත්තේ කියලා. ඒගමන අට්ටිකෝ ආනන්ද ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණතු චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්ත්‍ය ධම්මේ පරිපූර්ණතු සත්ත්‍ය ධම්මා භාවිතා බහුලී කතා ද්වේ ධම්මේ පරිපූර්ණතු. ආනන්ද හාමුදුරන්ට බුදු හාමුදුරුවෝ කියනවා ආනන්ද එකම ධර්මයක් තියෙනවා යම් කිසි කෙනෙක් මිනිසෙක් මේක තේරුම් අරගෙන මේ එකම ධර්මය තේරුම් අරගෙන භාවිතා කළොත් බහුලව භාවිතා කළොත් මේ අනුව චත්තාරෝ ධම්මේ පරිපූර්ණතු. චත්තාරෝ ධම්මා භාවිතා බහුලී කතා සත්ත්‍ය ධම්මේ පරිපූර්ණතු සත්ත්‍ය ධම්මේ පරිපූර්ණතු දුින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිම් පරිපූර්ණතු. එහෙමනම් බුදුහාමුදුරුවෝ කිව්වා මෙහෙම ධර්මයක් තියෙනවා ආනන්ද ඒගමන මොකද්ද මේ ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා ආනපාන සති සමාධිකෝ ආනන්ද ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණතු. එහෙමනම් මේ සතර සතිපට්ඨානය පූර්ණේ වෙන්න උපකාර වන එකම ධර්මයයි තියෙන්නේ ඒ එකම ධර්මය තමා ආනපාන සති සමාධි. ආනපාන සති සමාධි මේක වචන කීපයක් තියෙනවා ආනපාන සති සමාධි ආනපාන සති සමාධි කිව්වේ ඒකයි. එතකොට මේ ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණ. සතර සතිපට්ඨානය පූර්ණ වෙන්නේ වෙන කිසිම ආකාරයක සතර සතිපට්ඨානය කායේ කායානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව ධම්මේසු ධම්මානුපස්සනාව පූර්ණය කරගන්නට බෑ ආනපාන සති සමාධි භාවනාව කරන්නේ නැතුව. වෙන මොනවා භාවනා කළත් වෙන තව නොයෙකුත් භාවනා ක්‍රම විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරලා තියෙනවා. සම 40 භාවනාවක් මේ සම 40 භාවනාවෙම තියෙන දේවල් වලින් භාවනා කළාට මේ හතර අධිපත්‍යණය පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි අනුස්සති හතරක් භාවනා කළාම ආනපාන සති සමාධි හැටියට ගැනින්නේ අනුස්සති හතරක්. අනුස්සති කියන එක තේරුම් ගන්න ඕන. උපදින්නට එන අනුසය උපදින්නට පෙර අස්කරන්න පුළුවන්. නොඋපදවාම අස්කරන්න පුළුවන්. අනුත්පාද නිරෝධයෙන්ම න අනුසේති කරන්න පුළුවන්. එතකොට මේ අනුසය ඉපදුනොත් තමා පැවැත්මට හේතු වෙන කර්ම බීජ සකස් වෙන්නේ. අනුසය උපදින්නේ. සමුදය බිහි වෙන්නේ. පැවැත්මට කර්ම බීජ ඕන. පැවැත්ම කියන්නේ පැවැත්ම පවත්වාගෙන යන්නට මේ ජීවිත කාලය තුලත් මේ ජීවිත කාලයෙන් පස්සෙත් මේ අතීත කාලෙත් මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ අනුසය ඉපදුන නිසා. අනුසය ඉපදෙන කරුණු කාරණා ක්‍රියාත්මක කළ නිසා කායේ කාය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේ ආනපාන සති සමාධියේ අනුසය උපදින්නට පෙර අනුසය අස්කරන්න පුළුවන් නම් ඒවා අනුස්සති භාවනා. මේ අනුස්සති භාවනා හැටියට බුදුහාමුදුරුවෝ අනුස්සති 10ක් ඉදිරිපත් කළා. සීලානුස්සති, ත්‍යාගානුස්සති, අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, දවතානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දවතානුස්සති, ආනපානසති. අනුස්සති 10ක්. අනුස්සති 10 කියන්නේ මේ හිතේ උපදින අනුසය උපදින්නට එන අවස්ථාවේ ඒ අනුසය නොඋපදවාම අස්කරන්නට පුළුවන් භාවිතා කළොත් මේ අනුසය අනුස්සති භාවනා. හැබැයි මේ අනුස්සති භාවනාවේ දෙපැත්තක් තියෙනවා. අර උපදින්නට එන වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය අයින් කරලා ඒ වෙනුවට හිතේ සමතයක් ඇති කරගෙන ඒ උපදින්නට එන අනුසය නොඋපදවාම අස් කරන්න පුළුවන් නම් අන්න ඒක අනුස්සති භාවනා. ඉතින් ඒක නිසා එතෙන්දී මේ දෙපැත්තක් තියෙනවා. සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. ආශ්‍රය කළ යුතු දේකුත් තියෙනවා, ආශ්‍රය නොකර බැහැර කළ යුතු දේකුත් තියෙනවා. ඒකයි ආනපාන කිව්වේ, අස්ස පස්ස කිව්වේ. ඒකයි සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ විග්‍රහ කළපු මූල ධර්මය. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ තමයි මේ ධම්මපරියායේ මූල ධර්මයේ විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා මේ ආනපාන අස්සපස්ස සේවිතබ්බා අසේවිතබ්බා කියන එක භාවිතයට ගන්න ඕන දෙයක්. ආනපාන හැටියට භාවනා භාවිතයකට ගන්න ඕන, භාවනා කරන්න ඕන. ඒක නිසා ඒක ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ කිව්වා. ඉතින් මේක මේ බුදුහාමුදුරුව දේශනා කරවදාළ මේ ආනපාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ කියන එක බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුව දේශනා කර ආකාරයට තරහක් ආවහම තරහ පාන කරලා මෛත්‍රිය ආන කළා. රාගයක් ආවම අසුභානුස්සතිය වඩලා රාගය ප්‍රහාණය කරලා නෙක්ඛම්ම ආන කළා. ඒ වගේම යමක් හිතේ වැරදි දෙයක් නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙනකොට ඒ නිච්ච සුඛාත් පාන කරලා ඉවත් කළා, අස් කළා, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ආන කළා. මේක තමයි මේ ආනපාන සති සමාධිය වැඩි වීම. නැතුව මේ ආනපාන සති සමාධිය වඩනවා කියන එක තව නොඑක ආකාරයට මිනිස්සු පසුකාලීනව අටුවා ටීකා ටිප්පණි ලියපු මිනිස්සු විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට වෙන වෙන ආකාරයට අර වෛදික ආගමේ, ජෛන ආගමේ, උපනිෂද් ධර්මයේ තිබිච්ච බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර ධ්‍යාන ලබන්නට, අභිඥා ලබන්නට උපකාර වූ ආනපාන ප්‍රාණයාම ක්‍රමයක් භාවනාවේ තිබුණා. එතකොට මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයන්ට මේ ධර්මය තේරුම් ගන්න බැරි වුණා. ධර්මය හරියට තේරුම් ගන්න බැරුව මේ ආනපාන සති සමාධි භාවනාව කියන එක හරියට තේරුම් ගත්තේ නැතුව මෙතෙන්දි මේ ဒုတိය ආනන්ද සූත්‍රයේ ඊට පස්සේ මෙතන තියෙනවා යස්මින් සමේ ආනන්ද බික්කු දීගංවා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගංවා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. ඒ වගේම ඒ දිගටම සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. මේ ආකාරයට මේ අස්ස පස්ස මේ ආනපාන විග්‍රහ කරලා තියෙනවා. මේ අස්ස පස්ස කියන එක ඇත්ත වශයෙන්ම අස්ස කියන්නේ සබ්බ පාප පස්ස කුසල අස්ස. දැන් ඔබ අහලා තියෙනවා ගාථාවක්, සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස කරණීය ධර්ම උපසම්පජාත. ඉතින් ඒක නිසා පාප සිටිවිල්ලක් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වූ රූපාරම්මණය, සද්ධාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය අනුව හිත කිලුටු වෙන ධර්මතාවයක් ඇති වුණොත් ඒක පස්ස කළ යුතුයි. ඒක පාපයක්. ඒ නිසා සබ්බ පාප පස්ස කළ යුතුයි. ඒ වගේම හිත පිරිසිදු වෙන දෙයක් ඒ වෙනුවට එතැනදිම යුගනද්දව ආශ්‍රය කළ යුතුයි. කුසලස්ස උපසම්පදා. දැන් මේක අපි සාමාන්‍යයෙන් කියනවා නම් තරහක් ආපු වෙලාවේ ඇහැට අප්‍රිය රූපයක්, කනට අප්‍රිය ශබ්ද රූපයක්, නාසයට අප්‍රිය ගඳ සුවඳක්, ඒ වගේම දිවට අප්‍රිය රසක්, කයට අප්‍රිය පහසක්, මනසට අප්‍රිය ධර්මතාවයක් ආවහම කෙනෙකුට ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා. තරහක් එනවා. මේ තරහ ආවොත් හිත කිලුටු වෙනවා. හිත කිලුටු වෙනවා. හිත කිලුටු වුණොත් මේ කිලුටු වුණ නිසා කළු ධර්ම, කෙලෙස් ධර්ම හිත ඇතුළට එනවා. කර්ම බීජ සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ කළු ධර්ම, කිලුටු ධර්ම ඇති වෙන්නේ අර ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන ආරම්මණය අන්තවාදීනං අන්තගාමිනං. ප්‍රියනං එක අන්තයක්, අප්‍රියනං අනික් අන්තය. එතකොට ප්‍රියදේනං ඇලෙනවා, අප්‍රියදේනං ගැටෙනවා. ප්‍රියදේට ඇලුනත් හිත කිලුටු වෙනවා, කළු වෙනවා, තණ්හා අනුසය උපදිනවා. අප්‍රියනං හිත කිලුටු වෙනවා, කළු වෙනවා, පටිඝානුසය උපදිනවා. එතකොට මේ පැවැත්ම තුළ හැබැයි අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ, පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු වන ධර්මතාවයේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රියදේට ඇලීම නිසා තණ්හා අනුසය උපදිනවා. අප්‍රියදේට ගැටීම නිසා පටිඝානුසය උපදිනවා. ඒ දෙකේ එකතුව නිසා ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා අවිද්‍යා අනුසය උපදිනවා. මේ අනුසය උපදින්නේ හිතේ. මේ අනුසය හිතේ උපදිනකොට ප්‍රියදේට ඇලීම නිසා තණ්හා අනුසය, අප්‍රියදේට ගැටීම නිසා පටිඝානුසය, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා අවිද්‍යා අනුසය. අනුසය ඉපදුනොත් මේ අනුසය ආසය හැටියට ඇතුළට ගත්තහම කර්ම බීජ හැටියට ඉදිරියට ඵල විපාක දෙන දෙයක් උරුම වෙනවා, ඉතිරි වෙනවා, ශේෂ වෙනවා, උපාදානය කරගන්න. ඒවා ඉතිරි වෙනවා, ශේෂ වෙනවා. මරණ මොහොතේදී ඒ එකතු කරගත්ත තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය ඉතිරි වෙනවා, ශේෂ වෙනවා. ඒක නිසා අර තණ්හා අනුසය හෝ පටිඝා අනුසය හෝ අවිද්‍යා අනුසය හෝ ඉතිරි වෙලා මිය පරලොව යනවා නම් ඒ අනුව නැවත අලුතෙන් උපතක් බිහි වෙනවා. නැවත දුක් විඳින උපතක් සකස් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනුසය උපදින්නට එන මොහොතේම මේ අනුසය නොඋපදවාම අනුත්පාද නිරෝධයෙන් න අනුසේති කරන්න පුළුවන්. එහෙම නැත්නම් නොඋපදවාම අස් කරන්න පුළුවන්. අනුස්සති භාවනාවක් කරන්න පුළුවන්. මේ අනුස්සති භාවනාව මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියලා සතර කමඨහන්. මේ සතර කමඨහන් තමා බුදුහාමුදුරුවෝ මේ ආනපාන සති සමාධි භාවනා හැටියට මේ සියලු සූත්‍ර මෙතන තියෙනවා. මේ ත්‍රිපිටකේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දෙවෙනි පොතේ ඒක ධම්ම සූත්‍ර 10කුත්, ආනන්ද වග්ගයේ සූත්‍ර 10කුත්, සූත්‍ර 20ක්, ඒ වගේම අංගුත්තර නිකායේ පළවෙනි පොතේ පළවෙනි කාණ්ඩේ ඒක ධම්ම සූත්‍ර 44. මේ සියලු සූත්‍රවල බුදුහාමුදුරුව දේශනා කළේ ඒක ධර්මය හැටියට ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්යන්තු. එතකොට සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනිම පියවර තමා සතර සතිපට්ඨානය. කායේ කාය අනුපස්සී විහරති, චිත්තේ චිත්ත අනුපස්සී විහරති, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති. මේ හතර තමා සතර සතිපට්ඨානය. එතකොට මේ සතර සතිපට්ඨානය පූර්ණය වෙන්නේ අර ආනපාන සති සමාධි භාවනාව ආසේවිතාය භාවිතාය. භාවිතා කිරීමෙන් බහුලව භාවිතාව. එතකොට මේ ආනපාන සති සමාධි භාවනාව භාවිතා කරනවා බහුල භාවනා කරනවා කියන්නේ මේ හුලං ඇදීම පිටකිරීම නෙමේ. නමුත් මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෝ මේ අස්සපස්ස කියන එක මේ වචන දෙක මේ මාර්ගදී භාෂාවේ බුද්ධ භාෂිතයේ තියෙන්නේ අස්ස පස්ස සබ්බ පාප පස්ස කුසල අස්ස. මේ අස්ස පස්ස තේරුම් ගන්නේ නැතුව සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති කියන එක මේ සූත්‍ර ධර්ම දේශනා මේ සූත්‍ර 40 ගණනෙම එයගම මේ ඒක ධම්ම සූත්‍ර සියලු එකේ සියලු සූත්‍රවල මේ පරිවර්තකයෝ මෙතන පරිවර්තනය කළා තියෙන්නේ යස්මින් සමේ ආනන්ද බික්කු දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියන එක මහණ දිගකොට හෝ ආශ්වාස කරනුවේ දිගකොට ආශ්වාස කරමී දනීද දිගකොට හෝ ප්‍රාශ්වාස කරනුවේ දිගකොට ප්‍රාශ්වාස කරමී දනීද සියලු ආශ්වාස ප්‍රාශ්වාසයන් දන්නා සුළුව කාය සංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි හික්මේද. මේක වැරදි විදිහට පරිවර්තනය කරලා තියෙනවා. මේ අස්ස පස්ස කියන එක කාය කියන එක වචන දෙකම ඉතින් ඒක නිසා මේ වැරදි පරිවර්තනයක් නිසා දැන් ත්‍රිපිටකයේම මේවා පරිවර්තනය කරලා උගන්වනවා ඉගෙන ගන්නවා සිංහලෙන් උගන්වනවා. මේ දීගංවා අස්සසන්තෝ දීගංවා පස්සසන්තෝ රසංවා අස්සසන්තෝ රසංවා පස්සසන්තෝ මේ විදිහට වැරදියට දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස කෙටි ආශ්වාස ප්‍රාශ්වාස කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඔබ කල්පනා කරන්ද බෞද්ධයන් හැටියට ඔබට තරහක් ආවහම ඔබට පුළුවන් හුලං ඇදලා පිට කළා උස්ම අරගෙන පිට කළා වායෝකසිනේ ගඩලා මේ තරහ මුලින් උදුරලා දාන්න බෑ. නමුත් මේක මේ ආශ්වාස ප්‍රාශ්වාස කරලත් යම් කිසි දෙයක් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේක ඇත්ත වශයෙන්ම මේ ආනන්ද වග්ගයේ තියෙන ඊගාව සූත්‍රය තමයි අරිට්ඨ සූත්‍රය. අරිට්ඨ සූත්‍රයේ මේ අරිට්ඨහාමුදුරුවන්ට මේක පැහැදිලිව දේශනා කළා කියා දුන්නා මෙහෙම සූත්‍ර මෙහෙම ධර්මතාවයකුත් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා දැන් අරිට්ඨ කියලා සාමීන් වහන්සේ කෙනෙක් හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා. එයා අර සම්මත ධර්මතාවයක් තේරුම් අරගෙන අර අතීතයේ කළා වගේ වායෝකසිනිය ආශ්වාස ප්‍රාශ්වාස කළා. එයා හිතුවා මේක තමයි හරි කියලා. බුදුහාමුදුරුවෝ ගාවට ආපු අරිට්ඨ හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කිව්වා මම මේ අස්සපස්ස කරනවා එහෙම නැත්නම් සෝ සතෝ ආස්ස සති සෝ අසෝ සතෝ පස්ස සති මේ කරනවා අසුසි සාමිති පස්ස සාමිති. නමුත් මට මගඵල ලැබුණේ නැහැ මගේ හිතේ කෙලෙස් දුරුනේ නැහැ කෙලෙස් මුලින් උදුරා දාන්න මේක ප්‍රමාණවත් උනේ නැහැ. ඒගමන බුදුහාමුදුරුවෝ අරිට්ඨහාමුදුරුවන්ගෙන් ඇහුවා ඔබ මේ අස්සපස්ස කරන්නේ එහෙම නැත්නම් සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති කරන්නේ කොහොමද කියලා. ඒගම් නෑ බුදුහාමුදුරුවන්ට කිව්වා මේ අස්ස සාමිති පස්ස සාමිති කියලා මේ ආශ්වාස ප්‍රාශ්වාස කියන එක. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ අරිට්ඨ ඒක නෙමේ මේ මම කියන අස්ස සාමිති පස්ස සාමිති කියන්නේ ඊට වඩා වෙනස් මේක මේ ආශ්වාස ප්‍රාශ්වාසයක් නෙමේ එහෙම එකක් නැතේ කියලා මම කියන්නේ නෑ එහෙම එකක් තියෙනවා එහෙම එකක් මමත් කළා බුදුහාමුදුරුවෝ කිව්වා පුබ්බේව මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස. එහෙම කාලේ මම බුද්ධත්වයට පත්වෙන්නට පෙර මමත් අර උද්දකරාම පුත්‍ර ළඟින් ආරාල කාලාම ළඟින් බග්ගිය ළඟින් මේ වගේ එදා හිටිය යම් යම් මේ ධ්‍යානලාභීන්ගෙන් අභිඥාලාභීන්ගෙන් කර්මස්ථාන දුන්න අයගෙන් භාවනා කළ අයගෙන් අහලා මමත් කාලයක් එහෙම කළා. එහෙම එකක් නැතෙයි කියලා මම කියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. නමුත් මම බුද්ධත්වයට පත් වුණාට පස්සේ මම කියා දෙන එක ඔය කියන හුලං ඇදීම පිටකිරීම නෙමේ. මම කියන එක ඊට වඩා වෙනස් කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ කායගත සතියට අදාළව දුද්දෝය ආනන්ද සූත්‍රයේ පඨම ආනන්ද සූත්‍රයේ එකින් එක කායේ කායානුපස්සනාවට අදාළව වේදනාසු වේදනානුපස්සනාවට අදාළව චිත්තේ චිත්තානුපස්සනාවට අදාළව ධම්මේසු ධම්මානුපස්සනාවට අදාළව ඒ වගේම සතර සම්මප්පදාන සතර ඉද්ධිපාද ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම හිතේ වැඩෙන ආකාරයට මේ ආනපාන සති සමාධිය ඒකම ධර්මයක් වඩන හැටි බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව මේ ඒක ධම්ම සූත්‍රවල ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා මාගදී බුද්ධ භාෂිතයෙන් මාගදී වචනවල. නමුත් මේ මාගදී වචන තේරුම් ගන්න බැරි වූ පසුකාලික මේවා සිංහලට පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෝ මේ අස්ස පස්ස කියන හැම තැනකම ආශ්වාස ප්‍රාශ්වාස හැටියට දැම්මා. ආශ්වාස ප්‍රාශ්වාස නෙමෙයි මේක. ඒක ඒ වචන දෙක ආශ්වාස ප්‍රාශ්වාස කියන වචන දෙක සිංහල වචන දෙකකුත් නෙමෙයි. මාගදී වචන දෙකකුත් නෙමෙයි බුද්ධ භාෂිතේ. මේ දෙක සංස්කෘත වචන දෙකක්. දැන් හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියන එක තමයි සිංහල වචන දෙක. සංස්කෘත වචන දෙක ආශ්වාස ප්‍රාශ්වාස. මාගදී වචන දෙක ගානංවා ගන්ධංවා. හුස්ම ගන්නවාට පිට කරනවාට කියන්නේ ගානංවා ගන්ධංවා නාසය. නමුත් අස්ස පස්ස කියන්නේ ආශ්‍රය කිරීම සහ ආශ්‍රයෙන් බැහැර කිරීම ප්‍රහාණය කිරීම. මේක තේරුම් ගන්න බැරි වූ මේක හරියට විග්‍රහයක් කරගන්න බැරි වූ නොයෙකුත් පෘථග්ජන පුද්ගලයෝ මේ අස්ස පස්ස කියලා ත්‍රිපිටකයේ මේ ඒක ධම්ම සූත්‍ර හැම එකකම ඒ වගේම තව බොහෝ සූත්‍රවල ත්‍රිපිටකයේ තියෙන ආනපාන සති සමාධි සූත්‍රයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ මහා පුන්නම සූත්‍රය කායගත සති වර්ගයේ තියෙන සූත්‍රයට 44ක ඒ වගේම මේ සංයුක්ත නිකායේ තව තියෙන බොහෝ සූත්‍ර. මේ හැම සූත්‍රයකම මේ සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති ඒ වගේම මේ දීගං වාස්ස සන්තෝ දීගං වා පස්ස සන්තෝ රසං වාස්ස සන්තෝ රසං වා පස්ස සන්තෝ මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. මේ විග්‍රහ කරපු හැම තැනකම මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෝ මාගදී භාෂාව තේරුම් නොගත්ත පෘථග්ජන පුද්ගලයෝ මේ සංස්කෘත වචන දෙකක් මේ අස්සපස්ස කියන එකට යෙදුවා, පරිවර්තනය කළා වැරදියට, ධර්මය විකෘති කළා. ආශ්වාස ප්‍රාශ්වාස කියන එක නෙමෙයි අස්සපස්ස. දැන් අපේ සිංහල භාෂාවේ තියෙනවා ඔය කාමරේ අස්පස් කරගන්න කියලා. ඒකම තමයි අස්සපස්ස කියන එක. අස්සපස්ස දෙක තමයි අස්පස් කරගන්නවා කියන එක. එතකොට කාමරයක් අස්පස් කරනවා කියන්නේ ඔය කාමරයේ තියෙන සියලු දේ අයින් කරනවත් නෙමෙයි. කාමරයේ තියෙන වැඩකට ඇති යහපත් හොඳ දේ, හිත නිවන දේ, පිරිසිදු වෙන දේ, කාමරයේ පිරිසිදු වෙන දේ හොඳට සකස් කළා ආශ්‍රයට ගැනීමත්, ඒ වගේම කාමරයේ වැඩක් නැති ප්‍රහාණය කළ යුතු, ඉවත් කළ යුතු කුණු කිලුටු දේ ප්‍රහාණය කිරීමත් පස්ස කිරීම. ඉතින් ඒකයි අස්පස් කරනවා කියන්නේ. නැතුව කාමරේ තියෙන සියලු දේ අයින් කරනවා නෙමෙයි. ඒ වගේම අපි මේ අපි අස්සපස්ස කිව්වේ ආස්වාස ප්‍රාස්වාස කිරීම නෙමෙයි. ඔබ හොඳට මිනිස්සෙක් හැටියට කල්පනාකරනද ඔබ ඉපදුන මොහොතේ දවසේ ඉඳලා අද වෙනකනුත් අද ඉඳන් මරණයට පත්වෙන දවස දක්වාත් ඔබ ඔය ආශ්වාස ප්‍රාශ්වාසය කරනවා. දීර්ඝවත් කරනවා, දිගහුස්මත් ගන්නවා, කෙටිහුස්මත් ගන්නවා. නමුත් ඔබේ හිතේ තියෙන මුල් බැහැගෙන තියෙන ඔය කුණු කිලුටු ප්‍රතඥන බව ඔය ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් කාටවත් කවදක්වත් මුලින් උදුරා උපුටා අස් කළා අයින් කරන්න බෑ. ඒක නිසා එහෙම කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. නමුත් එහෙම කරන්න බෑ. ඒක නෙමේ ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ. ඒක නෙමේ අස්සපස්ස භාවනා කරනවා කියන්නේ. සෝ සතෝ අස්ස සති, සෝ අතෝ පස්ස සති කියන්නේ ඒක නෙමේ. මේක බෞද්ධයන්ට මේක කොයි තරම්නම් පහසුවෙන් තරල විදිහට ලේසි විදිහට මේක උගන්නන්න පුළුවන්ද, කියා දෙන්න පුළුවන්ද? මේ හුස්ම ගැනීම පිට කිරීම කියන එක නෙමේ මේ ආනපාන සති සමාධි භාවනා හැටියට වඩනවා කියන්නේ. තරහක් ආපු වෙලාවට හිත කිලුටු වෙනවා. ඒ තරහ හිතෙන් පාන කරලා ප්‍රහාණය කරලා අස් කළා. ඒ වෙනුවට මෛත්‍රිය අනුපස් අනුසය අනු ආශ්‍රය කිරීම තමයි මෙත්තානුසතිය. ඒ වගේම ප්‍රියමනාප දෙයට රාගයක් තණ්හාවක් ඇති වුණාම කිලුටු වෙන්න එනවා හිත අනුසය උපදින නිසා. ඒ අසුභය අනුපස්සනා කළා අසුභානුසතිය වැඩීම තමයි මෙතෙන්දි කරන්න ඕන. අර සුන්දර බව සුභ බව අස් කරලා අසුභය අනුපස්සනා කිරීම තමයි අසුභානුසතිපත්. ඉතින් ඒක නිසා මේ අනුස්සති භාවනා කරනකොට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, සතර කමඨහන් වඩනකොට නම් මේ හිත කිලුටු වෙන්නට එන හිත කිලුටු නොවි පිරිසිදු කරගන්න පුළුවන්, පිරිසිදුව පාත්ත ගන්න පුළුවන්. මේ නිවන් දකින්නවා කියන්නේ ඔබේ හිතේ කිසිවක් උපාදානය කර නොගෙන හිත පිරිසිදු තත්ත්වයට පත් කර ගැනීමයි. නැතුව හිත දියුණු කර ගැනීම, හදා වඩා ගැනීම, සංවර්ධනය කිරීම නෙමෙයි භාවනා කරනවා කියන්නේ. මේ භාවනාවක් කිරීමෙන් ඔබ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕන ඔබ මෙතෙක්කල් තේරුම් ගත්තේ නැතුව උපාදානය කරගත්තේ යම් යම් දේවල් තියෙනවා. පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඔබ යමක් උපාදානය කර ගැනීම සාරසේ වටිනාසේ දකිනවා. සංසාරයි කියන්නේ ඒකයි. සසර ගමන යන්නට හේතු වෙන්නේ මේ සංසාරයි කියලා උපාදානය කරගත්ත දේ. ඒ උපාදානය කරගන්න දේ ඔබේ හිතේ උපදිනවා. ජාති අනේක ජාති සංසාරං කිව්වේ ඒකයි. ඉතින් ඒක නිසා ඔබේ හිතේ උපදින දේවල් තමා ඔබ සාරයි කියලා උපාදානය කර. මේ සාරයි කියලා ගන්න හැම දෙයකටම, දකින හැම දෙයකටම ඔබ තුල තණ්හාවක් ඇති වෙනවා. එතකොට ඔබේ ඇහැට ප්‍රිය මනාප ලස්සන මధుර ප්‍රිය මනාප මිහිරි වචනයක් රූපයක් දැක්කොත්, ඒ වගේම කනට ප්‍රිය මනාප මිහිරි වචනයක් ඇහුනොත්, නාසයට ප්‍රිය මනාප ගඳක් දැන් සුගඳක් දැනුනොත්, ඒ වගේම දිවට රසක්, කයට පහසක්, මනසට ප්‍රිය මනාප ධර්මතාවයක් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ලෝකෙ තියෙනවා, දකිනවා, අහනවා. මේවා ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම එනවා. ඒ එන දේවල්, ඒ එන එක වරදක් නෑ. ඔබට නවත්තන්න බෑ, මට නවත්තන්න බෑ, කාටවත් නවත්තන්නත් ඕනෙත් නෑ, නවත්තන්නත් බෑ. නමුත් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ඒවා අර වැරදිදේ ආශ්‍රය කරනවා. වැරදිදේ ආශ්‍රය කිරීම නිසා තණ්හාවක් ඇති වෙනවා. ආශ්‍රය කරනවා කියන්නේ සම්පස්ස කරනවා, සංචේතනා පවත්වනවා, සංකාර කරනවා. එතකොට පියවර තුනක් තියෙන්න ඕන. ඔය ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, මනට චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස සම්පස්ස වෙනවා. සංචේතනා පවත්වනවා. කාය සංචේතනා, රූප සංචේතනා, සද්ද සංචේතනා, ගාන සංචේතනා, සංචේතනා හයක්. ඒවගම සංකාර හයකුත් කරනවා. මේ සංකාර කරලා සංචේතනා පවත්වලා සම්පස්ස වුණහම අනුසය උපදිනවා, සමුදය බිහි වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ සමුදය බිහි වුණොත්, අනුසය බිහි වෙන බව තේරුම් ගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන අනුස්සති භාවනාව, ආනපාන සති සමාධි භාවනා හැටියට භාවිතා කළොත් ඔබට පුළුවන් වෙනවා ඔබේ හිතේ උපදින්නට එන අනුසය නොඋපදවාම අනුත්පාද නිරෝධයෙන්ම න අනුසේති කරන්න. එහෙම නැත්නම් අනුසය නොඋපදවාම අස් කරන්න. එතකොට අනුපද අනුපදි තේස නිබ්බාණයෙන්ම පරිනිබ්බායි තත්ත්වයට පත්වෙන්නට පුළුවන් වෙනවා, උපකාර වෙනවා මේ ආනපාන සති සමාධිය වඩනවා නම්. එතකොට වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය වෙනවා. නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ආනපාන සති සමාධිය වඩනවා නම්. හැබැයි ආශ්වාස ප්‍රාශ්වාස කළාට ඒ ගැන උලං නාසයට එන නාස් අගට එන උලං රැල්ලට හිත පවත්වාගෙන යෑමත් භාවනාවක් කියලා අරිට්ඨ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කිව්වා. ඒක භාවනාවක් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. එහෙම භාවනාවක් මම බුදු වෙන්න ඉස්සෙල්ලා මමත් භාවිතා කරලා තියෙනවා, මමත් ඔය ධ්‍යාන ලැබුවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. නමුත් මේ කෙලෙස් මුල් තුන, එහෙම නැත්නම් අනුසය, එහෙම නැත්නම් සමුදය සදාටම සහ මුලින්ම උදුරලා අයින් කරන්න අස් කරන්නට මේ උලං ගැනීම, ආශ්වාස ප්‍රාශ්වාසය, උලං රැල්ල, වායෝ කසිනය හෝ වෙනත් කසින පිළියමක්. තව විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ පස්සේ මේ විසුද්ධි මාර්ගයේ ලියලා සම 40 භාවනාවක් ඉදිරිපත් කළා. අර බුදුහාමුදුරුවෝ කිව්ව ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ තේරුම් ගත්තේ නැති බුද්ධඝෝෂ සම 40 භාවනාවක් ඉදිරිපත් කළා විසුද්ධි මාර්ගය. එහෙමනම් බලන්න බුදුහාමුදුරුවෝ මේ කියපු ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ආනපාන සති සමාධි විකවේ ඒක ධම්මෝ බහුලීකතෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණන්ත කිව්වට අර කාය අර විසුද්ධි මාර්ගයේ කිව්ව කසින වායෝ කසිනය, තේජෝ කසිනය, ආපෝ කසිනය, වායෝ කසිනය, ඒ වගේම වර්ණ කසින, ඒ වගේම තව කසින 30ක් ඉදිරිපත් කළා බුද්ධ දෝස. මේ එකම කසින භාවනාවකින්වත් සතර අතිපට්ඨානය පූර්ණය වෙන්නේ නැත. ඒක පැහැදිලිව තියෙනවා. නමුත් අද වන විට මේ ලංකාවේ බෞද්ධ භාවනා මධ්‍යස්ථාන කියලා පවත්වාගෙන යන හැම තැනකම ඔය විසුද්ධි මාර්ගයේ කිව්ව බුද්ධඝෝෂ ඉදිරිපත් කළ මේ වායෝ කසිනය හෝ ඔය අනිකුත් කසින පිරියම් භාවනාවක් තමා භාවනා කරන්නේ. එතකොට මේ බුදුහාමුදුරෝ දේශනා කරවදාළ ආනපාන සති සමාධි භාවනාව අද වෙන විට මේ ලංකාවේ හෝ ලෝකේ හෝ කොතැනකවත් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් සතරාතිපට්ඨානය පූර්ණය වන ආකාරයට, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වන ආකාරයට, මගඵල ලබන්නට උපකාර වන ආකාරයට, නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය සබ්බ උපදි පජහති තත්වයට හිත පිරිසිදු කරගන්න පුළුවන් ආකාරයට ඔය එකම කසින භාවනාවක්වත් උපකාර වෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ මේ ආනපාන සති සමාධි සූත්‍රය, විශේෂයෙන්ම ඔය ආනන්ද හාමුදුරුවන්ටත් කිව්වා, ඒ වගේම කිම්බිල කියන හාමුදුරුවන්ටත් බුදුහාමුදුරුවෝ එදා මේක කිව්වා. මේ ආනන්ද මේ ඒක ධම්ම සූත්‍රවල තියෙනවා. හැම තැනකම බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආනපාන සති සමාධි විකවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලී කතු. තිං ඒක නිසා අර බුදුහාමුදුරුවෝ පාරිලෙය වනයට වැඩම කළා. දැම් මෙටෙන්ඩිත් මේකෙත් තියෙනවා සූත්‍ර දෙකක්. බුදුහාමුදුරුවෝ සියලු භික්‍ෂූන්ගෙන් වෙන් වෙලා මාසයක් දෙකක් වෙනම තැනකට ගිහිල්ලා බුදුහාමුදුරුව හිටිය භාවනා කළා. මේ එක ඉවර වුණාම අර පාරිලෙය වනයට ගිය අවස්ථාවෙත් බුදුහාමුදුරුව මාස තුනක් පාරිලෙය වනේ වැඩවාසය කළා. ආපහු ආවා භික්‍ෂූන් අතරට. එතකොට ඒ භික්‍ෂූන් ඇහුවා, භාග්‍යවතුන් වහන්ස දැන් ඔබ වහන්සේ මාස තුනක් මේ පාරිලෙය වනේ වැඩවාසය කළා, ඔබ වහන්සේ මොකද්ද භාවනා කළ භාවනා ක්‍රමය කියලා. බුදුහාමුදුරුව හුලං හුස්ම ඇද්ද පිට කළා කිව්වනම් හරිද? එකටින් ගොයේ හිටියත් නැතත් භාවනාවක් කළත් නැතත් හුසං හුස්මාදිනව පිට කරනවා. නමුත් බුදුහාමුදුරුව කිව්වා මම ආනපාන සති සමාධි භාවනාව භාවනා කළා කිව්ව මේ මාස තුනේ. හේතුව මොකද? බුදුහාමුදුරුව පාරිලෙය වනයට වැඩම කළත් ඇහැට රූප දැක්කා, කනට ශබ්ද රූප ඇහුණා, නාසයට ගඳ සුවඳ ආවා, දිවට රස ආවා, දීගංවා රස්සංවා, කයට පහස ආවා, මනසට ධම්මා. එතකොට ඒ ආනපාන සති සමාධි භාවනාව වැඩුවයි කිව්වේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සෙත්. ඒ වගේම මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණු වැරදිනම් ඒවා ඉවත් කරන්න, ප්‍රහාණය කරන්න, අස් කරන්න කටයුතු කළා. ඒ වගේම ඒ වෙනුවට ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන අරමුණු වැරදි ඒවනම් ඒවා ඉවත් කළා. ඒ වෙනුවට යහපත් අරමුණු, තරහක් එන අරමුණක් ආවනම් මෛත්‍රිය වැඩුවා, රාගයක් එන අරමුණක් ආවනම් අසුභානුසතිය වඩලා නෙක්කම් සිතක් ඇති කරගත්. ඒ වගේම මේ වැරදි දේවල් නිත්‍ය සුඛාත්වෙන්න එනවනම් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩලා ඒවෙන් නිබ්බිතා වුණා, ඒවෙන් විරාග වුණා, ඒව රෝධ ගැවෙන්නේ නැහැ, නිරෝධ. ඒව උපාදානය කරගත්තේ නැහැ පටිනිසග්ගව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනපාන සති සමාධිය භාවනාව වඩනවා කියන්නේ උලං ඇදීම පිට කිරීම හෝ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම කියන එක නෙමෙයි. ඒක මිනිසෙක් ඇටියට, පොඩි ළමෙක් ඇටියට ඉපදුණු මව් කුසෙන් ඉපදුණු මොහොතේ ඉඳලා මිය පරලොව යන මොහොත දක්වාම උලං ඇදීම පිට කිරීම ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. ඒකත් හැබැයි භාවනා ක්‍රමයක් හැටියට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නේ ඉස්සෙල්ලා වායෝකසිනය හැටියට භාවිතා කළ බව බුදුහාමුදුරුවම අරිට්ඨ සූත්‍රයේ පැහැදිලිව කිව්වා. නමුත් මේ බුදුහාමුදුරුව ඔයාලා දැනගත්ත මේ නිවනට උපකාර වන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වන මේ භාවනාව, ආනපාන සති සමාධි භාවනාව, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන සතර කමටහන් ආනපාන සති සමාධි භාවනාව හැටියට වැඩිමයි. මේක ඕනම ඉරියව්වක අර චරන්ත සූත්‍රයේත්, අර කෙලෙස උපකිලෙස ප්‍රහාණ සූත්‍රයේත්, දැන් මේ සති දෙකක තුනකට උඩදී අපි දේශනා කර වදාළ හැම තැනකම මේ හිත කිලුටු වෙන්නට එනකොට ඒ කිලුටු වෙන හිත පිරිසිදු කරගන්නට උපකාර වෙන්නේ මේ ආනපාන සති සමාධි භාවනා. ඉතින් ඒක නිසා මේ හිත කිලුටු වෙන හිතක්. මේ හිත ප්‍රිය දෙයට ඇලිලා කිලුටු වෙනවා, අප්‍රිය දෙයට ගැටිලා කිලුටු වෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමෙන් කිලුටු වෙනවා. කිලුටු වුණොත් කර්ම බීජ උපදිනවා, අනුසය උපදිනවා, සමුදේ බිහි වෙනවා, ඉතිරි වෙනවා, ශේෂ වෙනවා අනාගතයට යමක්. එතකොට මේ හිත කිලුටු වෙනවා කියන්නේ ඔබ හොඳට තේරුම් ගන්න ඕන. මේ හිත කිලුටු වෙන ක්‍රම තුනක් තියෙනවා. අභිසංකාර තුනක් නිසා හිත කිලුටු වෙනවා. මේ පින උපාදානය කරගත්තොත් පුඤ්ඤාභිසංකාර නිසා හිත කිලුටු වෙනවා. පව උපාදානය කරගත්තොත් වැරදියක් කළා, රාගයෙන් දේසයෙන් මෝහෙන් තුනෙම පවුකම් කරන්න පුළුවන්. පව උපාදානය කරගත්තොත් එතෙන්දි පව ඉතුරු වෙනවා, ශේෂ වෙනවා, කිලුටු කර්ම බීජ ඉතුරු වෙන එකයි මේ කිලුටු කෙලෙස් කියන්නේ. එතකොට කෙලෙස් කියන්නේ කර්ම බීජ ඉතුරු වෙනවා ඊගාවට මරණයෙන් පස්සේ ආයි උපතක් ලබන්නේ අර පිනශේෂ වුණොත් පිනෙන්. පවශේෂ වුණොත් පවෙන්. ඒවගේම මේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ පෘථග්ජන පුද්ගලයන්ගෙන් එහා ගිය ධ්‍යානලාභීන් කොටසකුත් හිටියා. ඒ නිසා ඒ අය කැලේට ගිහිල්ලා සමාජයෙන් වෙන් වෙලා භාවනා කරලා ධ්‍යාන ලබන ක්‍රමයක් තිබුණා. එතකොට ධ්‍යානය ශේෂ කරගත්තත් ධ්‍යානයෙන් පරලව ගියොත් ධ්‍යානය උපාදානය කරගෙන ධ්‍යානයෙන් පරලව ගියොත් බ්‍රහ්මත්වයට පත්වෙනවා. බ්‍රහ්ම ලෝකයක උපදිනවා. පිනෙන් පරලෝගියොත් කාමලෝකෙක සුගති ලෝකෙක නැවත උපදිනවා. පවෙන් පරලොව ගියොත් සතර අපායේ උපදිනවා. එතකොට මේ පිනත් කෙලෙස් කොටසක්, කරුම කොටසක්. එකයි පුණ්‍ය කර්ම කිව්වේ, පාප කර්ම කිව්වේ. ධ්‍යානත් කර්ම, ධ්‍යාන කර්ම. එතකොට මේ කර්ම කියන වචනේ ඉතුරු වෙන නිසා, ශේෂ වෙන නිසායි පුණ්‍ය කර්ම කිව්වේ. පාප කර්ම කිව්වේ අර මිය පරලොව යනකොට ඉතුරු වෙනවා. ධ්‍යාන කර්ම කිව්වේ ඒකයි. නමුත් කුසල ධර්ම කිව්වේ ඉතුරු වෙන්නේ නැහැ, ශේෂයක්වත් උපාදානය කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ආනපාන සති සමාධි භාවනාව නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් මේ බුදුහාමුදුරුව මේ ඒක ධම්ම සූත්‍ර සිය ගණනක දේශනා කළ ආපු ආකාරයට මේක හරියට තේරුම් අරගෙන කරන්න ඕන. ඒකයි බුදුහාමුදුරුව කිව්වේ නායන් ධම්මෝ දුප්පඤ්ඤස පඤ්ඤත්තසායන් ධම්මෝ. මේ ප්‍රඥාවන්තයන්ට විතරයි මේක මේ ආනපාන සති සමාධි භාවනාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අර දුප්පඤ්ඤස පුද්ගලයෝ තමා මේ උලන් ඇද ඇද පිට කර කර බඩ පුම්බ හැකිලා එහෙම නැත්නම් අර උස්සනවා ගස්සනවා පද්දනවා තියනවා වගේ ගම සක්මන් මළුවක භාවනා කරලා එහෙම නැත්නම් ඔය වායෝ කසිනේ පඨවි කසිනේ තේජෝ කසිනේ වගේ කසින පිරියම් කරලා මේ මගපල් ලබන්න නිවන් දකින්න හදන. ඒක අර දුප්පඤ්ඤස්ස පුද්ගලයන්ගේ වැඩක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ නිවන් දකින්නට කැමති නම් ඔබේ හිත කිලුටු වෙන එක ඔබට නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබයි ඔය ක්‍රියාකාරකම කරන්න ඕන. වෙන කාටවත් ඔබ වෙනුවෙන් කරලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුව දේශනා කරවදාළ මේ සූත්‍ර ධර්ම මෙච්චර ගණනක දේශනා කළා. ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්තු සත්තබොජ්ජංගේ පරිපූරෙන්තු ඩින්නම් පලානං අධිගතා හෝති පඤ්ඤා විමුක්තිම් පරිපූරෙන්තු. ඔය එකක්වත්ම වෙන්නේ නැහැ. දැන් අවුරුදු ගානක් මේ 50 ගානක් 60 ගානක් ඔය හුලං ඇද ඇද හිටපු හාමුදුරුවරු ඉන්නවා. කර්මස්ථාන දෙන අය ඉන්නවා. අනික ඇටත් උගන්නනවා. හැබැයි අඩු ගානේ ධ්‍යානයක් ලැබවන්න ඇති මගඵලලං ලබන්න බෑ. ඒ ධ්‍යානත් අනාර්ය ධ්‍යාන. එකයි බුදුහාමුදුරු අරිට හාමුදුරුවන්ටත් කිව්වේ එහෙමත් භාවනා තියෙනවා, එහෙමත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි ඒ භාවනා ක්‍රම මම අනුදැන වදාරන්නේ. ඒ ධ්‍යාන නිවනට උපකාර වෙන්නේ නෑ. කෙලෙස් මුල් උදුරන්නට උපකාර වෙන්නේ නැහැ. භව උදුරා දමන්නට උපකාර වෙන්නේ නැහැ. බුද්ධ භවට පත් වෙන්නට උපකාර වෙන්නේ නැහැ. බුද්ධ භව කියන්නේ භව උද්ද. බෞද්ධයා කියන්නේ භව උදුරා දමන්නට. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතේ උපදින සදාටම සහ මුලින්ම උදුරලා අස් කරන්න පුළුවන්. එතකොට බෞද්ධ කියන්නේ මේ නිකන් ඔය කිව බුද්ධාගංකාරය අර උපැන්න සාතිකයේ තියෙන එහෙම නැත්නම් බෞද්ධ පවුලකින් ආවා කිව්වට ඔබ බෞද්ධ වෙන්නේ නැහැ. ඔබ බෞද්ධ වෙන්න නම් ඔබේ හිතේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්නට අනුගමනය කළ යුතු ආනපාන සති සමාධි භාවනාව ඔබ විසින් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවිතයට ගත යුතුයි. වෙන මොනවා කළත් වෙන මොනම කර්මස්ථානයක් වැඩුවත් මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වැඩීමෙන් මිසක මේ අනුසය න අනුසයති කරන්න බෑ. අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය වෙන්නේ නැහැ. සත්තබොජ්ජංග පූර්ණය වෙන්නේ නෑ. සතර අතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්මප්පදාන පූර්ණ වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය උලන් ඇදලා පිට කරලා දැන් අද වෙන විට නෙමේ ලංකාවේ දැන් අවුරුදු 70 ගාණක් 80 ගාණක් මේ උලන් ඇදලා පිට කරලා වායෝ කසිනේ වඩලා නිවන් දකින්නට උත්සාහ කරපු අය ඉන්නවා. ඒ වගේම බඩ පිම්බීම හැකිලිම රේණුකානේ හාමුදුරුවෝ බුරුම රටෙන් ගෙනාපු බඩ පිම්බීම හැකිලිම 1940 ගණන්වලදී කියා දුන්නා. එහෙම ඒවත් තියෙනවා ලංකාවේ, එහෙම භාවනා මධ්‍යස්ථානත් තියෙනවා. හැබැයි ඔය එකම තැනකවත් මේ බුදුහාමුදුරුවෝ මේ ඒක ධම්ම සූත්‍රවල කියපු මේ නිවැරදි ආනපාන සති සමාධි භාවනාව කරනවද නැද්ද කියන එක, මේ සබ්බ පාප පස්ස වෙනවද කුසල අස්ස කරනවද, ඔය දෙක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනපාන සති සමාධි භාවනාව වඩනවා කියන එක ඊට පස්සේ අර කුඩා රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු මජ්ඣිම නිකායේ තියෙනවා මහා රාහුලෝවාද සූත්‍රය. මේ මහා රාහුලෝවාද සූත්‍රයේ පැහැදිලිව පොඩි ළමයෙකුට කියා දෙන්න පුළුවන් විදිහට මේ ආනපාන සති සමාධිය විග්‍රහ කරලා තියෙනවා. මෙතෙන්දි මෙත්තානුසති, මෙත්තං, කරුණා, මුදිතා, උපේක්ඛා, අසුභ, ඒ වගේම අනිච්ඡානුපස්සන මේ 6 විග්‍රහ කළා. මේ 6 විග්‍රහ කළා බුදුහාමුදුරුවෝ පොඩි ළමයෙකුට තේරුම් කරන්න පුළුවන් වෙන විදිහට. මේ 6 එකතු කළා කිව්වා මේකයි ආනපාන සති සමාධි භාවනාව කියලා. එතර මේ මහා රාහුලවාද සූත්‍රයේ තියෙනකොට මේවා එකක්වත් කියවන්නේ නැතුව බලන්නේ නැතුව අර හුලං ඇද ඇද ආස්වාස ප්‍රාස්වාස කර කර මේ අනුසය න අනුසයති කරන්නේ. එහෙම නැත්නම් මේ කෙලෙස් මුල් තුන උදුරාන්න, මේ බව උදුරා දමන්නට උත්සාහ කරනවා. ඒක තමයි මෝඩකම කියන්නේ. ඒක තමයි දුප්පඤ්ඤස්ස බව කියන්නේ. ඒක තමයි අඥාන බව කියන්නේ. එතකොට මේ නොයෙකුත් අය අපි දැන් මේ රටේ ඔය භාවනා කරන අයට, කරපු අයට, කරමන අයට තාමත් අදත් මේ මිනිසුන්ව නොමග යවන්න ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල අදත් මේ උලන් අදීම පිට කිරීම තාම උගන්වනවා. තාම ඔය රේඩියෝවල, ගුවන් විදුලිවල, චැනල්වල ඔබ බලන්න හොඳට ඔය මේ උදේ රැයින් උදේ 6ට සමහර විට මේ කර්මස්ථාන දෙනවා කියලා ඔය උලන් ඇදීම් පිට කිරීම කියා දෙනවා. ආස්වාස පාස්වාස කිරීම ඕක කියා දෙන්න දෙයක් නෙමෙයි. ඕක ඔබට කියා දුන්නත් නැතක් ඔබට පුළුවන් ඔන්නම් උලන් ඇදීම් බලන්න. නමුත් ඒක මේ කියන කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාර වන භාවනාවක් නොවන බව තාමත් තේරුම් නොගත්ත උගන්නන, ඉගෙන ගන්නා කර්මස්ථාන දෙන අයත් ඉන්නවා. මහන වෙලා අවුරුදු 50-60 ගිය අයත් මේ වගේ මේ රටේ මේ වැරදි දේ තාම කරනවා. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය තේරුම් නොගෙන මේ වගේ මේ අර අතීතයේ තිබ්බ උපනිෂද් ධර්මයේ, අර ජෛනාගමේ, වේදාගමේ, ශිවාගමේ උපනිෂද් ධර්මයේ තිබිච්ච දේවල් බුද්ධඝෝසාමුදුරෝ විසුද්ධි මාර්ගයේ ලියුවට පස්සේ මේ විසුද්ධි මාර්ගයේ තියෙන දේවල් තමයි ඔය ආස්වාස ප්‍රාස්වාස කිරීම. ඒක නිසා මේ වගේ දේවල් බුරුම රටට ගිහිල්ලත් රේණුකානේ හාමුදුරුවෝ ඉගෙනගෙන ඇහිලා අර උලන් ඇදීම් පිට කිරීම වෙනුවට බඩ පිම්බීම හැකිලීමක් ගන්නවා. මේ කවුරු කළත් මේ කිසිම දෙයකින් ඔය ආස්වාස ප්‍රාස්වාස වායෝ කසිනේ බඩ පිම්බීම හැකිලීමක් ඒකට සමාන දෙයක්. ඒවා කසින පිළියම් කිරීම. ඒ කසින පිළියම් කිරීමෙන් අධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබේ හිතට තරහක් ආවම මෙත්තානුසති, මරණානුසති, බුද්ධානුසති නිවැරදිව වඩනවා නම් ඔබේ හිතට ඒ තරහ නිසා උපදින්නට එන අනුසය උපදින්නේ නැහැ. ඒ වගේම අසුභානු ප්‍රියදේ ප්‍රිය මනාප මිහිරි මදුර දේකට ඇහැට දෙයක් ඇහැට කණ්ඨනාසයට දිවට කයට මනට අරමුණු වෙනවනම් ඒ අවස්ථාවේ ඔබේ හිතේ තණ්හාවක් ඇති වෙන්නේ ඉඩ තියෙනවා. ඒ අනුව අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩනවනම් ඔබේ හිතේ ඒ තණ්හාව හෝ උපාදානය ඇති වෙන්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. සමුදය බිහි වෙන්නේ නැහැ. ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ. ඔබේ හිතේ කර්ම බීජ උපදින්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ ප්‍රිය දෙයට ඇලුනොත්, ඔබ අප්‍රිය දෙයට ගැටුනොත්, ඔබ ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනලා ක්‍රියා කළොත්, ප්‍රිය පැත්තට හෝ අප්‍රිය පැත්තට හෝ ගියොත් ඔබේ හිත කිලුටු වෙනවා. ඒක ඔබ හොඳට තේරුම් ගන්න ඕන. ඒක මොන කසින පිරියම් භාවනාවක් කළත් ඔබට ඒකෙන් නවතින්න බෑ. අර මුල උදුරා දාන්න බෑ. කෙලෙස් මුල උදුරා දාන්න බෑ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ මේ ඒක ධම්ම සූත්‍ර මෙච්චර ගාණක් මේ ත්‍රිපිටකයේ තියෙනවා. මේ කිසිවකුත් හරියට කියවලා ඇහැරලා බලලා මේකෙන් පරිවර්තකයෝ පරිවර්තනය කළාට මේකද මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා හරියට විමර්ශනාත්මකව විචාරාත්මකව සලකා බලන්නට මෙතෙක්කල් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ අස්සපස්ස කරනවා කියන්නේ සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන එකට තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කායේ කාය අනුපස්සී විහෙරති කියන එක කායෙහි කය අනුව බලමින් වාසය කරයි කියලා තියෙනවා. ඒකත් වැරදි. දැන් මේ පරිවර්තකයෝ අස්සපස්ස කියන එක ආස්වාස ප්‍රාස්වාස හැටියට පරිවර්තනය කළා. කායේ කාය කියන එක කායෙහි කය අනුව බලමින් වාසය කරයි කිව්වා. ඒ වගේම කාල කියන්නේ වෙලාව හැටියට පරිවර්තනය කළා. මේ පරිවර්තනය කරපු වචනවල මේක මේ මාගදී බුද්ධ භාෂිතේ වචන සිංහල භාෂාවට එනකොට අර කාය කියන වචනේ කය වුණා. කාල කියන වචනේ වෙලාව වුණා. කාල කියන්නේ කෙලෙස්. කාය කියන්නේ මේ කෙලෙස් උපදින ක්‍රියාකාරකම. චක්කුකාය රූපකායට පටිච්ච වෙලා චක්කු විඤ්ඤාණ කාය උපදිනවා. කාය හයක් උපදිනවා. කාය කියන්නේ කෙලෙස් උපදින්නට උපකාර වන ක්‍රියාකාරකම් හයක්. ඇහෙන් කරනවා, කනෙන් කරනවා, නාසයෙන් චක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා කොයිම තැනකවත් ත්‍රිපිටකේ කාය කියන වචනේ ශරීර කූඩුවට භාවිතා කළා නැහැ. සක්කාය. සක්කාය විග්‍රහ කළානේ. සක්කාය මහා වේදල චූල වේදල සූත්‍ර දෙකේම සක්කාය සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය දිට්ඨිය ඔක්කොම විග්‍රහ කළා. ඉතින් ඒක නිසා මේ සක්කාය කියන එක හොඳට තේරුම් ගන්න ඕන. මේ ශරීරය කියන එක නෙමෙයි. නමුත් කාය කියන තැන මේ කාය කියන එක කාය හැටියට පරිවර්තනය කරලා හැම තැනකම ත්‍රිපිටකේ ලක්ෂ වාරය. එක තැනක දෙක නෙමෙයි. කාල කියන එක වෙලාව හැටියට පරිවර්තනය කළා. ඒකත් ලක්ෂ වාරයක්. ඒ වගේම අස්සපස්ස ආස්වාස ප්‍රාස්වාස හැටියට පරිවර්තනය කළා. එතකොට මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ පෙළදහමේ මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ එන වචනයක් දෙකක් හරි ධර්මය අධර්මය වෙන විදිහට මග නිවන් මග වැහෙන විදිහට පරිවර්තනය කළොත් ඒක ආනන්තරිය පාපකර්මයක් වන බවත් එහෙම වැරදි පරිවර්තන කළා අනුන්ගේ නිවන බහපු මිනිස්සුන්ට අත්තතාපන පරත්තතාපන පාපයක් උරුම වන බවත් හොඳට සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හරි හැටියට තේරුම් නොගෙන වැරදි විදිහට අනුමානයෙන් තමන්ගේ හිතලුව අනුව තමන් අර විසුද්ධි මාර්ගය කියවලා ඒක ගරුකොට ගුරුකොට පරිවර්තනය කළ කරන්නට යෑම නිසා තමයි මේ සියලු වැරදි ලංකාවේ බෞද්ධයන්ට උනේ. ඉතින් ඒක නිසා මේ හෙළ බිමේ තිබුණු ඒ නිර්මල බුද්ධ ධර්මය ඊට පස්සේ විසුද්ධි මාර්ගයේ ඉන්දියාවෙන් ආපු බුද්ධඝෝෂ විසුද්ධි මාර්ගය හැටියට පරිවර්තනය කළා. වැරදි පාරකට හරවලා මිනිසුන්ගේ නිවන් මඟ වැහුව බව හැම තැනකම දැන් ඔය භාවනා මධ්‍යස්ථානවල භාවනා කරනවා, උලන් අදිනවා, පිට කරනවා, ගල් පිළිම වගේ ඉඳලා නිවන් දකින්න කල්පනා කරනවා. නමුත් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා, ඉල්ලනවා, යාඥා කරනවා. මේ නිවන කියන එක ප්‍රාර්ථනා කරලා, යාඥා කරලා, ආයාචනා කරලා පතන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිවන කීයටවත් ප්‍රාර්ථනා කළා ලබා ගන්න පුළුවන් දෙයක් නම් දැන් අපේ ලංකාවේ මිනිසුන්ට ඔය හැම තැනකම ලක්ෂ වාරයක් ප්‍රාර්ථනා කරන ඇති, අනේ මට නිවන් දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනා කරන්න කියලා. නමුත් මේ නිවන ප්‍රාර්ථනා කළා ලබන්න පුළුවන් දෙයක් නෙමේ, ආයාචනා කළා ලබන්න පුළුවන් දෙයක් නෙමේ, යාඥා කළා ලබන්න පුළුවන් දෙයක් නෙමේ. මේක ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ධර්මයට ගැළපෙන ආකාරයට මේ ආනපාන සති සමාධියේ භාවනා කරන්න ඕන. එමනන සතර කමඨාන් මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති නිවැරදිව නියම වෙලාවට කරන්න ඕන. මේ මෙත්තානුසතිය වැඩි යුත්තේ හිතට තරහක් ඇවිල්ලා හිත කිලුටු වෙන්න එන අවස්ථාවේ කිලුටු වෙන්නට ඉස්සෙල්ලා තරහා අයින් කරලා මෛත්‍රිය වඩලා, මරණානුසතිය වඩලා, බුද්ධානුසතිය වඩන්න ඕන. ඒ වගේම රාගයෙන් හිත කිලුටු වෙන්න, ප්‍රියමනාපදයට ඇල්ලා තණ්හාව අනුසය උපදින්නට පෙර රාගයෙන් හිත කිලුටු වෙන්නට ඉස්සෙල්ලා අසුභානුසතිය වඩලා, මරණානුසති, බුද්ධානුසති වඩන්න ඕන. මේ ආනපාන සති සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව වඩන ක්‍රමයයි. ඒක වැදුවොත් සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා, සත්බොජ්ජංග පූර්ණ වෙනවා, ද්වින්නම් පදානං අධිගතා වෙලා ප්‍රඥා විමුක්තිය පූර්ණ වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. නමුත් වැරදි විදිහට වැරදි දෙයක් කළාට, වැරදි විදිහේ භාවනාවක් කළාට, ඔය ගල් පිළිම වලට වගේ නොයෙකුත් තැන්වල කැලේට ගිහිල්ලා, ගස් මුල්වලට ගිහිල්ලා, නොයෙකුත් තැන් කනත්තට ගිහිල්ලා, හිස් තැන්වලට ගිහිල්ලා, ඔය ගල් පිළිම වගේ ඔය හුස්ම ඇද්දට පිට කළාට, ඔය වායෝ කසිනය හෝ පටවි කසිනය හෝ වෙනත් කසින පිළියමක් හෝ කළාට හෝ වෙන නිමිත්තක් අරගෙන ලෞකික භෞතික නිමිති තියෙනවා අර කසින පිළියම් ඒව භාවනා කළාට හරියන්නේ නැහැ. ඒකෙන් කෙලෙස් මුල් තුන බබ උදුරා දමන්නට බෑ. කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන එකම භාවනා ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ආනපාන සති සමාධි භාවනාව කිරීමයි. එතකොට ආනපාන සති සමාධි වික්කවේක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා මේ සූත්‍ර හැම එකකම මෙච්චර බුදුහාමුදුරුව අවධාරණය කියපු එක අර සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට වැරදි විදිහට සිංහල මිනිස්සුන්ට මේ උලන් ඇදීමක් පිට කිරීමක්, ඒ වගේම කායේ කාය අනුපස්සනාව වඩනවා කියන එක කායේ කාය අනුව බලමින් වාසය කරයි කියලා ලිව්වා. ඒ වගේම තවත් බරදක් තියෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. ඔය පරිවර්තකයෝ, ඔය ධර්මදේශකයෝ වැරදි විදිහට දේශනා කරන මිනිස්සු, මේ ධර්මයේ නොදන්නා මිනිස්සු මේ කායේ කාය අනුපස්සී විහෙරති කියන එක කාය අනුපස්සනාව කියනවා. වේදනාසු වේදනානුපස්සනාව කියන එක වේදනානුපස්සනාව කියනවා. චිත්තේ චිත්තානුපස්සනාව කියන එක චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව කෑලි අඩු කොල්ල කියනවා. සම්පූර්ණයෙන්ම සාමුලින්ම මේ බුද්ධ දේශනාවේ සාත්තං සව්‍යංජනං කේමල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියම් ප්‍රකාශයති කියලා බුදුහාමුදුරුවෝ. එතකොට මේ බුද්ධ වාචිතේ අර කායේ කායානුපස්සනාව කායානුපස්සනාව කිව්වොත්, එහෙම නැත්නම් ධම්මේසු ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාව කිව්වොත් වැරදි. ඒක වචන අඩුයි, ඒක අර්ථේ වැරදි, තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේවා අපි බෞද්ධයන්ට බොහොම මේ පිරිසිදුසේ අවංකව තමන්ගේ යහපත පිණිස, තමන්ගේ නිවන පිණිස, දුකෙන් මිදී නිදහස් වෙන්නට මේ නිවැරදි ධර්මය නිවැරදි හොයාගෙන නිවැරදි අනුගමනය කිරීම කරන්න ඕන. ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ උලන් ඇදීම් පිට කිරීම නෙමෙයි, බඩ පිම්බීම හැකිලීම නෙමෙයි, කසින භාවනාවක් කිරීම නෙමේ, කසින පිරියම් කිරීම නෙමේ, ලෞකික භෞතික නිමිත්තක් කරගෙන කසින පිරියම් කිරීම නෙමේ. ඉතින් ඒක නිසා මේ අධ්‍යාත්මය පිරිසිදු වෙන පාරිශුද්ධත්වයට පත්වෙන භාවනාවක් තමා භාවනා තමා ආනපාන සති සමාධි භාවනාව. ඒක මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන චතුරාර්ය සතර කමඨාන් හැටියට බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළා තියෙනවා බොහෝ සූත්‍රවල. මේවා තේරුම් ගන්න ඕන, තේරුම් අරගෙන තමන්ගේ නිවන තමන්ට සාක්ෂාත් කරගන්න නම් ඔය කියපු උලන් ඇදීම් පිටකිරීම කිසි දවසක උපකාර නොවන බව සියලු බෞද්ධයන්ට අපි අවධාරණයෙන් කියනවා. නමුත් තාමත් තවදුරටත් මේ සම්මත භාවනා මධ්‍යස්ථානවලත් තව නොයෙකුත් තැන්වලත්, මොකද මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කළ තියෙන්නේ මෙන්න මෙහෙමයි, අටුවාවේ ලියලා තියෙන්නේ මෙහෙමයි, එහෙම කියලා තමා කියන්නේ. අටුවාවේ ලිව්වත් ත්‍රිපිටකයේ පරිවර්තනය කළත් වැරදි විදිහට නම් පරිවර්තනය කළේ, වැරදි අටුවාවක් නම් ලිව්වේ, ඒකෙන් නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිවැරදි කළා, නිවැරදි ප්‍රායෝගික යුගනද්ද ආනපාන සති සමාධිය වැඩිම තමා අපි විසින් දැන් කළ යුත්තේ. ඒක කරන්නට තමා මේ ධර්මය මතු කළා, දේශනා කළා කියන්නේ. නැහෙනම් දැන් තියෙනවා අවස්ථාව කීප දෙනෙකුට ප්‍රශ්නයක් අහනවා නම්. මෙතන අද දානය හීල් දානමය පින්කමට සහ දවල් දානමය පින්කමට සහභාගි වෙන පින්වත් පිරිස ඉන්නවා කීප දෙනෙක්. එයටත් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි විනාඩි 10ක් 15ක් 20ක් එයට අවස්ථාව දෙනවා. ඉන් අනුතුරුව ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලයෙන් ඒ ප්‍රශ්න අහන අයට අපි අවස්ථාව දෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. ඇත්තටම ආශ්චර්යයක් හැටියට මම දකිනවා. මොකද මං අද ආවේ එක්තරා ගැටලුව නෙමෙයි, මම ඔබ වහන්සේගෙන් තවදුරටත් තේරුම් ගන්න. විශේෂයෙන්ම අරිට්ඨ සූත්‍රය ගැන ඔබ වහන්සේ දේශනා කරන එක මම පළවෙනිට අහන්නේ වටරැකදී. එතකොට ඒකේ යම් කාරණයක් මට තේරුම් කර ගැනීමට ඕනකම තිබ්බා. ඒක අද ධර්මදේශනයේ ආරම්භයේදීම ඔබ වහන්සේ පැහැදිලිව දේශනා කිරීමත් සමග ඒක තවදුරටත් මට මනාව පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේ එයින් පැහැදිලි වෙන්නේ එදා බුද්ධ යුගයේදීත් මේ සතුව අස්ස සති සතුව පස්ස සති කියන ඒ වචන පාවිච්චි කළ තියෙනවා මේ හුස්ම ගැනීම පිටකිරීම. ඔය එදත් පාවිච්චි කළ තියෙනවා, ආනපාන වචන පාවිච්චි කළ තියෙනවා, අස්ස පස්සත් පාවිච්චි කළ තියෙනවා. එහෙමයි. එදත් දැන් බුදුහාමුදුරුවම කියනවානේ පුබ්බේව මේ සම්බෝධා අනිමි සම්බුද්ධස්ස අසම්බුද්ධස්ස, ඒ කාලෙත් මමත් මේ වැඩේ කළා කියලා. මේ ආස්වාස ප්‍රාස්වාස තමා කළේ. ඉතින් ඒකත් දැන් ඒකත් අස්ස පස්සම තමා. නමුත් මේ ආනපාන සති සමාධි භික්කවේ කියන එක ඊට පස්සේ මේ දෙපැත්තක් තමයි තියෙන්නේ. ආනපාන අස්ස පස්ස, ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ. ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ මේ අරිෂ්ඨ සූත්‍රයේ අරිඨාමුදුරන්ට බුදුහාමුදුරුව කිව්වා. අර දීගං මා ඉඳන් පටිනිසග්ගාණු පස්සේ එනකන් ඒ කායගාණු පසනාවට, වේදනාසු වේදනාන් පසනාවට, චිත්තේ චිත්තානු පසනාවට, ධම්මේ ධම්මානු පසනාවට එන මේ සියලු දේ බුදුහාමුදුරුවෝ නම් අරිෂ්ඨ සූත්‍රයේ කෙටියෙන් කියලා තියෙනවා. ඒ ඔක්කොම පැහැදිලි කළා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සතෝව අසසති සතෝව පස්සසති කියන එක සම්පූර්ණම මේ බුද්ධ භාෂිතයේ අස්ස සව සතව අසසති සව සතව පස්සසති කියන ඒ එදා තිබ්බ වචනෙම අද හැමදැනටම මේ ආස්වාස ප්‍රස්වාස කියලා යොදන්න ගියේ වැරද්ද. හැමදැනටම පරිවර්තකය ආස්වාස ප්‍රස්වාස කිව්වා. ඒ වගේම ඒකම කායේ කාය කය කියලා දිව්වා. එහෙමයි එහෙමයි. ඔය දෙකම එකටම පරිවර්තනය කළා වැරදියට. ඔය දෙකම වැරදි වීම නිසා අද මිනිසු උලන් ඇද ඇද බඩ බුම්බ බුම්බ බුම්බීම හැකිලිම බලලා කසින පිට යම් කරනවා. නිවන් දකින්න බෑ. මුල උදුරන්න බෑ. රාග බව දේශ බව මෝහ බව උදුරන්න බෑ. ඒකයි වෙන්නේ. සර ඇරිස්ටෝටල් තර්කන ඒ සමානයි ඒකි වගේ හැමතැනම අස්ස සතිපස්සතින මේගොල්ල හිතුව ආස්වාස පස්සස ඒකමයි ඒගොල්ල හිටුවේ හිතලා ඒකම පරිවර්තනය කළා. හැම තැනකම කොහේ හරි මොන සූත්‍රයේ හෝ අස්සපස්ස තියෙනවනම් ආස්වාස ප්‍රාස්වාස කියන එක තමයි පරිවර්තනය කළේ. ඒක තමයි කළේ. ඒක වැරදියට කළා. ඒකයි වුණේ. වැරදියට එක වචනයක් පරිවර්තනය කිරීම නිසා වෙච්ච විනාශය මේක. ඔබගේ මුතුන් මිත්තන් පරම්පරාගත කිසි කෙනෙකුට මේක තේරුම් ගන්න බැරුණා. තේරුම් කළෙත් නෑ. හරියට තේරුම් ගන්න උත්සාහ කළෙත් නෑ. කිසි කෙනෙක් මේක මතු කරලා පෙන්වුවේ නෑ. මේ අස්සපස්ස කියන්නේ ආස්වාස ප්‍රාසය කියලම ඇයි පොතේ තියෙනවා මේක. ත්‍රිපිටකේ පරිවර්තනය කළ තියෙනවා මේක. ඇයිති ත්‍රිපිටකේ පරිවර්තනය කළ තියෙන්නේ මහා උගත් පණ්ඩිතයෝනේ. ඒකම පිළිගත්ත පරම්පරාවෙන් පරම්පරාවට අද බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධශාවක ධර්ම පීඨේ මහා පිටුවෙන්වල අනිකුත් විශ්වවිද්‍යාලවල හැම තැනම බෞද්ධ දර්ශනය තියෙන තැන්වල කියන්නේ සෝ සතෝ ආස සති සවාපස ආස්වාස ප්‍රාස්වාස. ඒකනි කිව්වේ. එච්චරයි කියන්නේ. ස්වාමීන් වහන්සේ මට දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලි කරගන්න තවදුරටත්. දැන් අර දඤ්ඤා පටිපදා තිප්පා පටිපදා ගැන විස්තර කරා මීට ඉස්සෙල්ලා ධර්මදේශනවලදී. එතකොට අර සෝතාපන්න ඵලයෙන් පස්සේ ඇතැම් අය දඤ්ඤා පටිපදාව තුලින් යන්නත් පුළුවන් වගේ විග්‍රහය තමයි මට තේරුනේ. ඔව්. ඔව්. එතකොට ස්වාමීන්වහන්සේ ඒ දඤ්ඤා පටිපදාව කියලා කියන්නේ කුමක්ද කෙනෙක් ගැන යම්කිසි විග්‍රහයක් තියෙනවද? ඒ දඤ්ඤා පටිපදාව විග්‍රහ කරලා තියෙනවා කායගත සති සූත්‍රයේ. මොකද විග්‍රහ කරලා තියෙන්නේ කායගත සති සූත්‍රය. ඒ වගේම ඔය කෙලෙස පරිනිබ්බාන සූත්‍රෙත් අර මම විග්‍රහ කරපු අනිකුත් සූත්‍ර අර සූත්‍ර සියල්ලෙම ඔය දෙකම විග්‍රහ කරලා තියෙනවා. මේ දැන් අර කිප්පා පටිපදාවට තියෙන්නේ අර කායකායනුපස්සනාවේ අර ආහාරයේ පටිකූල මනසිකාරය, ඒවගම සබ්බ ලෝකයේ අනබිරත සංඥා, ඒවගම සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා බලල මරණ සංඥාවෙන් මේ කපා දමීම. නමුත් අර කාමෙහි විවිච්ච පාපෙහි අකුසලෙහි විවිච්ච පටමධ්‍යානන් දුති අධ්‍යානන් තතියත්වන දඤ්ඥා පටිපදා. දෙකක් තියෙනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කළානේ සමත පුබ්බංගම විපස්සනාවත් විපස්සනා පුබ්බංගම සමතයත්. තකොට විපස්සනා පුබ්බංගම සමතය හෝ යුගනද්ද භාවනාව කිප්පා පටිපදා. සමත පුබ්බංගම විපස්සනා භාවනාව දඤ්ඤා පටිපදා. ඒකයි. මෙහෙම ඇහුවොත් ඒ කියන්නේ මේ ධ්‍යාන වඩල පුරුදු විච්ච කෙනෙකුට මේ ආනාපානසති සමාධිය නිවැරදිව වැඩියාම අර ධ්‍යාන හරහා මගපල් ලැබෙනවා. නමුත් ධ්‍යාන වඩල නැති ධ්‍යාන අවශ්‍ය නැති ඕනම කෙනෙකුට දැන් බාහ්‍ය දාරු වීර්යතුමා ධ්‍යාන වැඩි වෙන්නේ නැහැ. පුක්කුසාත රජුට ධ්‍යාන වැඩි වෙන්නේ නැහැ. ආලෝකයක්ෂ ධ්‍යාන වැඩි වෙන්නේ නැහැ. එහෙමයි. නමුත් ඒගොල්ලෝ කිප්පා ප්‍රතිපදාවෙන් මගපල් ලැබලා අරහත් වුණා. අර සන්තති අමාත්‍යතුමා ධ්‍යාන වැඩි වෙන්නේ නැහැ. එතකොට මේකෙන් ලේසි මොකද්ද? කිප්පා ප්‍රතිපදාව ලේසි. ඕන කෙනෙකුට ලේසි. අද උනත් ලේසි. එතකොට ධ්‍යාන වැඩි වීම කොච්චර අමාරුද? නමුත් මිනිසුන්ට දැන් අද උගන්වන්නේ ධ්‍යාන අවශ්‍යමයි. මේකට හේතු වුණේ මේ සූත්‍ර ධර්ම බොහෝ සූත්‍ර ධර්ම වල තියෙනවා ජායි හෝති කියලා. මේ ජායි හෝති කියන එක පරිවර්තනය කළා ත්‍රිපිටක කාරයා මහණෙනි දැහන් වඩව් කියලා. ජායි හෝති කියන්නේ මේ කෙලෙස් කපා දාන්න, කෙලෙස් දවා තවා නිදහස් වෙන්න කියන එක. කෙලෙස් දවා තවා නිදහස් වෙන්න, කෙලෙස් කපා දාන්න කියන එක ධ්‍යාන වඩව් කියලා පරිවර්තනය කළා. ඒකයි උනේ. සූපත් වේවා ස්වාමීන්. මේ පරිවර්තකයෝ තමයි මේ නිවන බැහැව්වේ. මේ පරිවර්තකයෝ අර විසුද්ධි මාර්ගයේ ගුරු කොට කරු කොට තමයි පරිවර්තනය කළේ. ඒකයි උනේ. අවසරය රහතුන් වහන්සේ දැන් මෙතනදී බොහොම පැහැදිලි බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන්න කලින් එදා සමාජයේ භාවනා ක්‍රම භාවිතා කළ නිසා ඒවා විග්‍රහ කරන්න යම් කිසි වචන සම්භාරයක් එයයි පාවිච්චි කරලා තිනවා. ආනපාන, අස්සපස්ස, සමාධි. එතකොට අපි දන්නවානේ බොහොම පැහැදිලිව සූත්‍රවල බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. සත්තබොජ්ජංග කියන එදත් තිබිලා තියෙනවා. පංච නීවරණත් තිබිලා තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බැලු බැල්මට යම් කිසි බුද්ධ ආගමක් එදත් තිබිලා තියෙනවා. එතකොට අරතුන් වහන්ස මේ සති කියන වචනේ තිබිච්ච වචනයක්ද? තිබිච්ච වචනයක්. ඒකට බුදුහාරු අලුත් අර්ථකථනයක් දුන්නා. අර්ථකථනයක් දුන්නා. සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති. සති කියන වචනේ හැම සූත්‍රයකම තියෙනවා. විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයේ සති විග්‍රහ කරලා තියෙනවා. අසති විග්‍රහ කරලා තියෙනවා. ඒක විග්‍රහ කළා අපි මෙතෙන්දිම. සති කියන එකේ වචනේ දැන් පරිවර්තකයා සති කියන එක හැම තැනටම සිහිය. මොකද්ද දැම්මේ? සිහිය. අසති අසිහිය. සිහිය නෙමෙයි මේක. අසිහියත් නෙමෙයි මේක. දැන් ඇත්ත වශයෙන්ම සති කියන එක හේතුඵල ධහමට ණය විනයට සසඳා බලා හරි වැඩේ කිරීම සති, හරි වැඩේ නොකිරීම අසති. මේකයි බුදුහාමුදුරුව අදහස් කරපු දේ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එකේ තේරුම ඒකයි. ඉතින් ඒ නිසා මේ සෝ සතෝ අස්ස සති, සෝ සතෝ පස්ස සති කියන එක දැන් හැම තැනකම හැම සූත්‍රයකම ඔය සති අසති දෙක යෙදිලා තියෙනවා. නමුත් ඔය දෙක සිහිය අසිහිය හැටියට පරිවර්තනය කළා. නමුත් දැන් හේතුඵල ධහමට ණය විනයට ගලපා යෝ ධම්මෝ යෝ විනයෝ තම සති. ඒක භාවිතය කිරීම සති, ඒක නොකිරීම අසති. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි අපි කියනවා මේ හැම වෙලේම අපි යම් කිසි කියන්නේ පටිච්ච වීමක් තුලින් මේ පංචස්කන්ධේ උපාදානය කරගන්නවා කියලා. එතකොට යම් කිසි කෙනෙකුට අපි හිතමු අරූපය රාගයක් ඉපදුනා. එතනදී රූපයක් නැති නිසා පංචස්කන්ධයක් කියලා කියන්න පුළුවන්ද? ඒකත් පංචස්කන්ධයක්. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් එතන රූප කොටස නැහැ නේ කියලා. නෑ, එතන මේ රූප කොටස කියන්නේ අපි සිංහලෙන් හිතපු රූප කොටස නෙමෙයි. එහෙමයි. ඒකයි වැඩේ වුණේ. දැන් අපි මේ පංචස්කන්ධය කියලා රූප කියලා හිතන්නේ මේ අපි හිතන ආපෝ තේජෝ වායෝ පඨවි හතර. නමුත් ඔතන රූප කිව්වේ ඇත්ත වශයෙන්ම රූපාරූප කිව්වේ ඔතන ඊට වැඩිය ගැඹුරු දෙයක්. දැන් අපි ධානයක් උපාදානය කර ගැනීමත් පංචස්කන්ධය උපාදානය කර ගැනීම. ධානයක් උපාදානය කරගෙන බඹලෝකෙ ගියොත් මොකද වෙන්නේ? ඒත් ඔය පංචස්කන්ධයමයි එතන එතන රූප කොටසක් නෑ කියලයි කියන්න වෙන්නේ. නමුත් එතන තියෙන රූප කොටසක්. ඒක නිසා මොකද අර දැන් තියෙනවනේ අර භව විග්‍රහයේදී බහුව විග්‍රහයේදී පංච වෝකාර භවෝ චතු වෝකාර භවෝ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් රූප නැති නිසා ඒක පංච වෝකාර නෙමේ චතු වෝකාර කියලා. ඒ වෝකාර වුණාට එතනත් තියෙන පංචස්කන්ධය. එහෙමයි. එතන වෝකාර කියන එකේ නාම රූප දෙකම තියෙනවා. එහෙමයි. දෙකම තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් යම් කිසි උපාදානයක්ද එතන පංචස්කන්ධය තියෙනවා. අනිවාර්යෙන්ම තියෙන බව සක්කාය විග්‍රහයෙන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සූපත්. තවක ප්‍රශ්නයක් අහන්න ඉඩ අවස්ථාව තියෙනවා කාට හරි අහන්න ඕන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ අරූපී පංච උපාදානස්කන්ධයකදී ඒ පංච උපාදානස්කන්ධය වෙන්නේ අපේ අධ්‍යාත්මය තුලින් නේද? එතන ඒ අරූපී පංචස්කන්ධය පොරේ. එතන තියෙන අධ්‍යාත්මය තුල තියෙන පංච උපාදානස්කන්ධය. නාම රූප. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන පහම බ්‍රහ්මයකුත් උපාදානය කරගෙන තියෙනවා. ධානය උපාදානය කර ගැනීමෙන් ඒක සිද්ධ වෙනවා. පින උපාදානය කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ, පව උපාදානය කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධේ. පංචස්කන්ධය තමයි උපාදානය කරන්නේ. ඒ අජ්ජත්තිකව වෙන සිදුවීම නේද? ඔව් ඒක අජ්ජත්තිකව මේක මේකත් අජ්ජත්තික බහිද්ද දෙකම සිද්ධ වෙනවා. ඒකයි වෙනස. සූපත් වේවා සම්. හොඳයි එහෙනම් මං හිතන්නේ දැන් අපිට බාහිරව ආපු මේ රූප මේ ප්‍රශ්න තියෙනවා නම් දැන් අන්තර්ජාලය හරහා අහන්නට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අවසරයි. ලෝතුරා බුදු පියාණන් වහන්සේලා සත්නමකගෙන් නියත ඊරණ ලබාගෙන අවුරුදු 1800ක් පමණ කාලයක් වැසී යටපත් තිබූ උතුම් ගෞතම බුද්ධ ශාසනය අර්ථ ධම්ම නිරුක්ති පරිසම්මිදා ඥාන සහිතව නැවත මතු කළ යුගයේ මහා ප්‍රඥන් වහන්සේ ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවයම වේවා කියත්, අධර්මයේ දුරු වී මේ උතුම් සිරිසත් ධර්මය මේ උතුම් හැලබීම දැබලේවා කියත්, සත්‍ය ක්‍රියා බලය පතුරවමින් අපි සියලුම දෙනා විනාඩියක් පමණ මේ මොහොතේ අධිෂ්ඨාන කරමු. අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්ස, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. මෙහි සචිත්ත පරියෝ දපනං තවදුරටත් පහදා දෙන්න. දැන් මේකේ තියෙන්නේ සබ්බ පාප පස්ස කිරීමෙන් කුසල අස්ස කිරීමෙන් සචිත්ත පරියෝදමන් සචිත්තය පූර්ණ වශයෙන්ම පිරිසිදු කරගන්නවා. ඒතං බුද්ධ අනුශාසන භව උදුරා දමන්නට කරපු අනුශාසනා. බුද්ධ අනුශාසනාව කිව්වේ ඒකයි. මේ රාග භව දේශ භව මෝහ භව උදුරා දමන්නට කරපු අනුශාසනාව සචිත්ත පරියෝදපන සචිත්තය පූර්ණ වශයෙන් පාරිශුද්ධත්වයට පත්කම් පිරිසිදු කර ගැනීම. මේ පිරිසිදු කර ගැනීමට කළ යුතු කාරණා දෙකක් තියෙනවා. සබ්බ පාප පස්ස කරන්න ඕන, කුසල අස්ස කරන්න ඕන. එතකොට මේ දෙක කළාම දෙකෙන්ම වෙන්නේ පාප පස්ස කිරීමෙනුත් සචිත්ත පරියෝදපණං, කුසල අස්ස කිරීමෙනුත් සචිත්ත පරියෝදපණං. එයම භව උදුරා දමීමට දේශනා කරපු අනුශාසනාවයි ඒතං බුද්ධානු ශාසනං. නැතුව මේ සියලු බුදුවරුන්ගේ දේශනාව මේක කියලා කියන්නත් පුළුවන්. මොකද බෞද්ධරා දැමීම තමයි සියලු බුදුවරුන් අනුශාසනා කළේ. මේ බුද්ධ කියන වචනේ තේරුම් ගන්න ඕන පුද්ගලයෙකුට කියපු වචනයක් නෙමෙයි. දැන් අරහත් බුද්ධ, පච්චේක බුද්ධ, ලෞතරා බුද්ධ, තුන්තරා බෝධියකින් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. බෞද්ධරා දමන්න පුළුවන්. එතකොට මේ බෞද්ධරා දමන මාර්ගය පාර පිළිවෙත කියා දෙන්නේ ලෞතරා බුදුවරු පමණයි. ලෞතරා බුදුවරු කියා දෙන මාර්ගයේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ බුද්ධ දේශනාවට අදාළව ලෝකයාට කියා දෙනවා. ඒ අනුව තමනුත්තත් තමන්ටත් මේ භව උදුරා දමන්නට පුළුවන්. බුද්ධ කියන එකේ තේරුම භව උද්ද භව උදුරා දැමීම. භව කියන්නේ තමන්ගේ හිතේ උපදින රාග භව, දේශ භව, මෝහ භව. මේ පැවැත්මට හේතුව ඔය රාග භව, දේශ භව, මෝහ භව. ඔය පැවැත්ම හේතු කොටගෙන තමයි දුක් විඳින්නේ. මේ පැවැත්ම සාරයි කියලා මිනිස්සු ගමන යනවා, ගමන හදා ගන්නවා. මේ ගමන කවුරුවක්වත් හදලා දුන්න එකක් එහෙම නෙමෙයි. දැන් මිනිස්සු හිතනවා, බොහෝ මිනිස්සු හිතනවා මේක බොහෝ ආගම්වල මේක සර්වබලධාරී දෙවි කෙනෙක් විශ්වකර්මයෙක් අපිට මේ ගමන හදලා දුන්නා කියලා. අපිට මේ දෙන දේවල් දෙයියෝ දෙනවා කියලා, දෙන දේ දෙයියෝ දෙනවා කියලා. නෑ, එහෙම එකක් නෑ. ඔය දෙන දේ, ඔය ලැබෙන දේ, ඔය තමන්ට උරුම වන දේ, සියලු දේ තමන් කරපු හේතුවක් නිසා උරුම වන ඵලයක්. මේක තමයි තේරුම් ගත යුතු. එතකොට මේ දුක් විඳින්නේ, මේ සැප විඳින්නේ, සැප බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ම මේ ධර්මය නොදන්නා නිසා. ධර්මය තේරුම් ගත්ත පුද්ගලයෙක් දන්නවා මේ දුකෙන් මිදෙන්න. ධර්මය තේරුම් නොගත්ත පුද්ගලයෙකුට කවදක්වත් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න බෑ. දුකෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒකයි තේරුම්. අවසරයි ස්වාමීන් වහන්ස, මේ ආනාපාන පබ්බේ සබ්බගාය සහ සංකාය පිළිබඳ ටික තරමක් දීර්ඝ ප්‍රශ්නයක් මම අසා තිබෙන ඉදිරියට යොමු කරන්නම්. අවසර මහා රහතන් වහන්ස, ආනාපාන පබ්බේ තිබෙන්නේ කොටසක් ආන කිරීමටත් කොටසක් පාන කිරීමටත්ය. සබ්බකාය යන්නෙන් සියලුම ක්‍රියාකාරකම් අදහස් වන නිසා අස්ස කිරීමටත් පස්ස කිරීමටත් හැකිය. නමුත් සංකාය යන්නෙන් අස්ස කිරීමට දෙයක් නැහැ නේද? සියලුම සංකාය පස්ස කළ යුතු නේද? සික්කිත වන්නේ අස්ස හා පස්ස කිරීමෙන් නම් වඩාත් උචිත සබ්බකාය පටිසංවේදී අස්ස සාමීති හා පස්ස සාමීති නොවේද? ඔව්, ඒක දැන් ඇත්ත වශයෙන්ම ත්‍රිපිටකයේ මුල් ත්‍රිපිටකවල පුස්කොළ පොත්වල සංකාය කියලා තමයි යොදලා තියෙන්නේ. නමුත් පස්සේ කාලයක සබ්බ කාය පටිසංවේදී අසසිතාමීටි සබ්බකාය පටිසංවේදී, මේක ඇත්ත වශයෙන්ම චචක්ක සූත්‍රයේ මේ සබ්බකාය විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කාටවත් පැටලීමට අවශ්‍ය නැහැ. මේ සබ්බකාය කාය 36ක් චචක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අර චක්කුසෝත ගාන ජීවා අජ්ජත්තික කාය 6යි, බහිද්ධා කායයි, රූප ශබ්ද ගන්ධ සුවඳ රස සූපහස ධම්ම, ඒ වගේම විඥාන කායයි, සම්පස්ස කාය 6යි, ඒ වගේම වේදනා කාය 3යි, තණ්හා කාය 6ක් උපදිනවා. ඒ විග්‍රහ කරලා තියෙනවා 6වරක් 36ක්. ඒ අනුව උපාදානයක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ කායේ කාය තේරුම් ගන්න ඕනේ. මේ කායේ කාය කියන්නේ ක්‍රියාවේ නිසා, අර චක්කු කාය රූප කායට පටිච්චිම නිසා ඔය හයක් උපදිනවා. මේක ඒ නිසා සබ්බ කාය කිව්වේකේ තේරුම මේකයි. නමුත් ඔය සබ්බ කාය කියලා එක ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙනවා. ඔය හැම තැනකම තියෙනවා, හැම සූත්‍රයකම සබ්බ කාය පටිසංවේදී අසසිතාමිති, මේ කායේ මුළු කායෙහි බලනවා කියලා කරනවා තියෙන්නේ. මොකද අර කාය තේරුම් ගත්තේ නැහැ. කාය කියන එක ලිව්වා, පරිවර්තනය කළා. ඒක නිසා මේකේ ඇහෙන් කාය 6ක්, කනින් කාය 6ක්, නාසයෙන් කාය 6ක්, දිවෙන් කාය 6ක්, කයින් කාය 6ක්, මනසෙන් කාය 6ක්, කයවරක් කාය 36ක් ක්‍රියාත්මක වෙනවා මේ පැවැත්මට. ඔය කායේ කාය නිවැරදිව තේරුම් ගත්තොත් ඔය කාය පාවිච්චි කළ හැකි අර අනුසය සමුදය නෝපදින විදිහට ආනපාන සති සමාධිය වඩලා නිවැරදිව. ඒ අනුව තරහ ගත්තොත් කායේ කාය උපදිනවා, මෛත්‍රී වැඩුවොත් සමතේටපත් වෙනවා. අර ප්‍රියමනාප දෙයට සුබ සුන්දේ සුන්දර දෙයට ඇලුනොත් කායේ කාය සිද්ධ වෙනවා. අසුභය අනුපස්සනා කළා, මරණානුසති බුද්ධානුසති වැඩුවොත් කායේ කාය අනුපස්සී විහෙරති වෙනවා. අනුසය ප්‍රහාණය වෙනවා. අනුසය ප්‍රහාණය වෙනවා නම් ඒක යහපත්. අනුසය උපදිනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් ඒක අයහපත්. ඒක තමයි පැත්ත. මේ දෙපැත්ත හරියට තේරුම් ගත්තොත් මේ සංකාය වුණත් සබ්බකාය වුණත් දෙකෙන් කොයික වුණත් චචක්ක සූත්‍රයේ තේරුම් ගත්ත දේ හරියටම හරි. චචක්ක සූත්‍රයේ වරදක් නැහැ. චචක්ක සූත්‍රයේ ඉතා පැහැදිලිව මේ සබ්බකාය 36ක් ඇටියට විග්‍රහ කළ, පැහැදිලිව ප්‍රකාශ දේශනා කළ, පිරිසිදුව දේශනා කළද. නමුත් මේ චචක්ක සූත්‍රය මම දේශනා කරනකම් මතු කළ කියා දෙනකම් කවුරක්වත් මේක මේ කායේ කාය විග්‍රහ කළේ නැහැ. කාලයක්ම වැහිලා ගිහිල්ලා තිබුණා. අවසර හරිහතුන් වහන්ස, මෙයත් එයටම සම්බන්ධ ටිකක් දිග ප්‍රශ්නයක්. අවසරයි ගෞරවනීය හරිහතුන් වහන්ස, පසුගිය වාර කීපයකදී ඔබ වහන්සේ ආසව පිළිබඳ පහදා දුන්නද මට අපැහැදිලි තැනක් තිබේ. අනේ ස්වාමීන් වහන්ස, මට අනුගම්පාවෙන් මේ පහදා දෙන්න. සමුදය බිහි නොවී අනුසය නූපදවා දින 7ක් සිටින විට ආසව වැයවී යන්නෙන් අදහස් වන්නේ යම් දෙයක් පිළිබඳ පුද්ගලයෙකුගේ චිත්තසංතානයේ තැන්පත් වී තිබූ වේගයේ වේදනාවේ අඩුවී යාමද නැතිනම් විපාක දීමට තිබූ කර්ම බීජ ඉතිරි නොවී අහෝසි වී යෑමද? දැන් ඕකට මම තව විදිහකට උත්තර දෙන්නම්. දැන් යම්කිසි කෙනෙක් දිගටම සතියක් මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩලා අනුසය උපද්දවන්නේ නැත්නම්, අනුසය උපද්දන්නේ නැත්නම් සිදුවෙන්නේ දේ සතරාතිපට්ඨානය පූර්ණ වෙනවා, සත්බොජ්ජංග පූර්ණ වෙනවා. දැන් මේ බොජ්ජංග ධර්ම පූර්ණය වෙනවා කියන එක හොඳට තේරුම් ගන්න ඕන. බොජ්ජංග කියන්නේ භව උදුරා දමන්නට උපකාරක වන අංග හතක් තමයි අර සති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගය, පීති පස්සදි සමාධි උපේක්ඛා සම්බොජ්ජංග හත. දැන් මේ සම්බොජ්ජංග කියන එකේ තේරුම සං කියන භව උදුරා දමන්නට උපකාර. සං තමයි උදුරා දන්න. බොජ්ජංග සම්බොජ්ජංග. එතකොට මේ සම්බොජ්ජංග උදුරා දැමීමට තමයි මේ පියවර හතකින් බොජ්ජංග උදුරා දාන්න. එතකොට පියවර හතක බොජ්ජංග සම්පූර්ණ වෙනවා කියන්නේ අර රාග මුල, දේශ මුල, මෝහ මුල උදුරා දමන්නට උපකාර වන අංග හතක් සම්පූර්ණ වීම. එතකොට අනුසය උපදින්නේ නැත්නම් සතරාතිපට්ඨානය පූර්ණ වෙනවා නම්, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පූර්ණ වෙනවා නම්, ඒ අනුව බුද්ධ බල 20ක් පූර්ණ වෙනවා. භව උදුරා දමන්නට උපකාරක බල 20ක් තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි. ඒ අනුව ඔය රාග භව, දේශ භව, මෝහ භව කියන මුල් තුන උදුරා දමන්න උපකාරක බොජ්ජංග ධර්මයේ පූර්ණ. එතකොට වෙන්නේ මොකද? අර අනුසය උපදින්නේ නැත්නම් අලුතෙන් වර්තමාන මොහොතේ ආසය හැටියට යමක් කුණු කිලුටුවේ කර්ම බීජ තැන්පත් වෙන්නේ නැහැ. දැන් කර්ම බීජ එකක්වත් තැන්පත් වෙන්නේ නැත්නම් මොකද? අනුසය දින හතක් අනුසය නෝපදවා ඉන්න පුළුවන් නම් අලුතෙන් කර්ම බීජ එකක්වත් තැන්පත් වෙන්නේ නැහැ. අර තියෙන කර්ම බීජ දින හතකින් වය ධම්මා උපාදෝති පඤ්ඤායති වයෝපි පඤ්ඤායති කියලා චතක්ක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. මේවා උපජ්ජති පඤ්ඤායති වයෝපි පඤ්ඤාය උදේ වය ඒක ධර්මතාවයක්. ඒක ධර්මතාවයක් තේරුම් ගත්තට අර උදය වය උපාදෝපි වයෝපි පඤ්ඤායති කියලා පැහැදිලිව චතක්ක සූත්‍රයේ 36 වරක් තියෙනවා. උපාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්චක්කුං චක්කු රූප සෝත ගාන ජීවා කාය මනෝ මෙහෙම විඥාන හයත් උපාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති. මේ ඉපදුනා නම් වැය වෙලා යනවා. එතකොට මේ දවස් 7කින් වැය වෙලා යනවා. අර ඊට ඉස්සෙල්ලා උපද්වාගත්ත අනුසය ආසය හැටියට තැන්පත් වෙලා තියෙනවා. එතකොට බොජ්ජංග ධර්ම පූර්ණ වෙලා යනවා කියන්නේ මේ අනුසය අලුතෙන් උපද්වන්නේ නැතිකොට අර රාගමුල, දේශමුල, මෝහමුල කියන මුල් තුන කැපිලා යනවා. රාගකයෝ, දේශකයෝ, මෝහකයෝ. එතකොට ආයි මේ මුල් තුන කැපුණට පස්සේ රාගකය, දේශකය, මෝහකය කළාට පස්සේ එම නැත්නම් අර කීනා ජාති උසුනම් බ්‍රහ්මචරියන් කතං කරණියන් නාපරං ඉතත් ආයති පජානාති තත්ත්වය සිදු වුණාට පස්සේ ආයි ඔය ආයතනික රටාවක් සකස් වෙන්න බෑ. ආයි ඔය රාගමුල, දේශමුල, මෝහමුල මුල් බෑගෙන තියෙන්න බෑ. ඉතුරු වෙන්න බෑ. ශේෂයක් නෑ. උපාදානයක් හිතේ නෑ. හිතේ උපාදානයක් ඇති වෙන්නේ නැහැ. හිතේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් ගතියක් ඇති වෙන්නේ නැහැ. එනිසා හිතේ ආයි කිලුටු වෙන්නේ නැහැ. අලුතෙන් කිලුටු වෙන්න ක්‍රමයක් නෑ. මේ බොජ්ජංග ධර්ම පූර්ණ වුණාට පස්සේ ප්‍රඥා විමුක්තිය පූර්ණ වුණාට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බලගන්න වුණාට පස්සේ ඒකයි කිව්වේ අර මඤ්ඤතාවය අඤ්ඤතාවීන්ද්‍රිය බවට පත් වෙනවා හතරවරක්. එතකොට අඤ්ඤතාවීන්ද්‍රිය මතු වුණා කියන්නේ මඤ්ඤතාවය නැතිවීමයි, මමත්වේ නැතිවීමයි, අස්මානේ නැතිවීමයි. එතකොට මේ අස්මානේ තියෙන තාක්කල් තමයි ඔය අස්මානෙන් අනුසය උපද්වාගෙන ඒව සාරයි කියලා වටිනවා කියලා ඒවා අනුසය හැටියට ආසය හැටියට දිගටම පවත්වාගෙන යන්නේ. ඒක නිසා මේක කොයි පැත්තකින් විග්‍රහ කළත් මේ මඤ්ඤතාවය ඉවත් කළ අඤ්ඤතාවීන්ද්‍රිය මතුවීමත් බොජ්ජංග ධර්ම මතු කළ රාගමුල දේශමුල මෝහමුල පියවර හතකින් උදුරා දැමීමත් ඉන්ද්‍රිය ධර්ම බල ගන්වලා බුද්ධ බල 20ක් මතු කිරීමෙනුත් සියලු දෙයින් කරන්නේ මේ රාගමුල දේශමුල මෝහමුල එහෙම නැත්නම් රාග බව දේශ බව මෝහ බව තමන්ගේ හිතේ මෙතෙක් කල් මුල් බැහැගෙන තිබුණු සදාටම සහ මුලින්ම උදුරා අස් කිරීම ඒක තමා කරන්නේ ආශය අනුසය ධර්මතාවය මේක තමා ආශය අනුසය ඥානය කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කළේ අවසරය ආරියතුන් වහන්ස යම්මයි කෙරෙහි අපට දේශයක් ඇතිවන විට මෙත්තානුස්සතිය වැඩි යුතු යන්නේ එම පුද්ගලයා කෙරෙහිද නැතහොත් මුළුමහත් සත්වයා කෙරෙහිද ආන්න ඒක තමා තේරුම් අරගෙන නැහැ කියන්නේ දැන් අපිට බෑ එක පුද්ගලයෙක් කෙරෙහිවත් සමස්තයක් කෙරෙහිවත් තමන්ගේ හිතේ තමා මේ මෙත්තානුස්සතිය වැඩි යුත්තේ කාගේ හිතේද තමන්ගේ හිතේ කාගෙරෙහිද සියලු දෙනා කෙරෙහි සියලු සත්වයන් කෙරෙහි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා අර මේක සියලු සත්වයෝ කියන්න බැරි නම් අර යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද දකුණු දිග දකුණු අනු දිග උතුරු දිග උතුරු පසු දිග පෙර දිග මෙහෙම දස දෙස කියන්න පුළුවන් නමුත් සියලු සත්වයන් කෙරෙහි තමන්ගේ හිතේ මෛත්‍රයක් ඇති වෙන්න ඕන. එතකොට මෙතෙන්දි අනුන්ගේ හිත අපි හදන්න යනවා නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔබ මෙත්තානුස්සතිය වඩනවා කියන්නේ අනුන්ගේ හිත පිරිසිදු කරන්න හදනවා නෙමෙයි. ඔබේ හිත පිරිසිදු කරගෙන ඒ පිරිසිදු ඔබේ හිතෙන් සුදු කිරණ ශක්තියක් මුළු විශ්වයට පතුරවනවා. එතකොට ඔබටයි ඒකේ යහපත ආනිසංස උරුම වෙන්නේ. ඒක නිසා මේ මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ආනපාන සති සමාධි හැටියට සතර කමඨහන් වඩනකොට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඔය සතර කමඨහන් වඩනවා නම් අර සචිත්ත පරියෝදපණන් ඊටම් බුද්ධානුශාසනන් දෙකම සිද්ධ වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපිට ඔබට කාටවත්ම බෑ අනුන්ගේ හිතක් පිරිසිදු කරලා දෙන්න. නමුත් ඔබට පුළුවන් ඔබේ හිත පිරිසිදු කරගන්න. එතකොට ඔබේ හිත පිරිසිදු කරගත්තොත් ඔබේ යහපත ඔබට නිවන ඔබ දුකෙන් මිදෙනවා. ඔබේ හිතේ සියලු උපාදානයන්ගෙන් මිදෙනවා. නමුත් ඔබේ හිත කිලුටු කරගත්තොත් ඔබ අනුන්ගේ හිත පිරිසිදු කරන්න බැලුවොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැම තැනකම තියෙන්නේ තමන්ගේ හිත පිරිසිදු කරගන්නා වැඩක්. දැන් අර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන මේ ගාථාවෙත් දැන් අනිත් පැත්තට තමා කන පිට ගහලා කියා දෙන්නේ උගන්වන්නේ දහම් පාසල්වල බවා. මේක තමයි වරද. ඒක නිසා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කිව්වහම මම මේ කරපු පුණ්‍ය කර්ම පින්කමෙන් බාලයන්ගෙන් වෙන් වෙලා පඬිතු ආශ්‍රයයට මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් අධිෂ්ඨානයක් තමයි ඇති කරගන්න හදන්නේ. නමුත් ඒක නෙමේ තියෙන්නේ, ඒක නෙමේ තේරුම, ඒක නෙමේ ධර්මතාවය. මේ මම කරපු පින්කමෙන් මගේ හිතේ උපදින බාලගතීවත් වෙලා මගේ හිතේ අර වීතරාගී වීතදේශී වීතමෝහී ගති ඇති වේවා කියලා අධිෂ්ඨානයක් කර. ඒකයි තියෙන්නේ. එතකොට මගේ හිත හදාගන්නවා මිසක මට බෑ තවත් බාලයෙක් හෝ පණ්ඩිතයෙක් හෝ ආශ්‍රය කරලා හදාගන්න. ඒක නිසා මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට තේරෙනවා මේ සියලුම තැන්වල මෙත්තානුස්සති වැඩුවත් අසුභානුස්සති වැඩුවත් මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවත් මේ මරණානුස්සති බුද්ධානුස්සති දෙක තමයි හුඟම්ම වැඩගත්. දැන් මර නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන වැරදි දේ තමන්ගේ හිතේ. එතකොට මේ තමන්ගේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන වැරදි දේ අයින් කරන්නයි අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං එහෙම නැත්නම් අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කළ යුත්තේ මරණානුස්සතිය ඒකයි. එතකොට මේ මරණානුස්සතිය වඩනවා අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩනවා අනිච්ච දුක්ඛානත් වඩනවා කියලා කරන්න ඕනේ. කළ යුත්තේ තමන්ගේ හිතේ අර තරහක් අලුතෙන් එන්නේ ඒක නිච්ච වෙලා, රාගයක් අලුතෙන් එන්නේ ඒක නිච්ච වෙලා, ඒක සුඛ වෙලා, ඒක අත්ත වෙලා, ඒක මගේ කොට අරගෙන මඤ්ඤතාවේ. ඒක නිසා ඒ නිත්‍ය සුඛාත් ඉවත් කරන්නයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි යථා භූතං පජානාති යථා භූත ඥාන දර්ශනයෙන් මේක තේරුම් අරගෙන කරන්න ඕන. ඉතින් ඒක නිසා මේ ඔබේ හිත කිලුඩු වෙන්නේ යමක් නිත්‍යසේ සුඛසේ අත්තසේ ගත්තොත්. අස්මිමානි කියන්නේ ඒකයි. අස්මිමානි කියන්නේ නිත්‍ය සුඛාත් කියන තුනේ එකතුව. එතකොට අස්මිමානිය තමයි නිත්‍ය සුඛාත්. අස්මිමානිය මිදීම තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක තමයි මරණානුස්සතිය. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ තමන්ගේ හිත මිසක වෙන බාහිර පුද්ගලයෙකුගේ හිතක් අපිට පිරිසිදු කරන්න බෑ. නමුත් අපි කරාම අපේ යහපත් වැඩේ අපිට පුළුවන් විශ්වයටම සුදු කිරණ ශක්තියක් පතුරවන්න. ඒ අනුව එයටත් ඒකෙන් යහපතක් වෙනවා, තමන්ට ඊට වඩා යහපතක් වෙනවා. ගරු හරයතුන් වහන්ස, මම විදේශගත ජීවත් වෙන පුද්ගලෙක්. මගේ දෙමාපියන් කිතුනුවන්. මගේ ගැටලුව බුදුදහමේ යැදුම් පැතුම් නැතිනම් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ ඇයි? ඔව්, දැන් මෙහෙමයි. ඇත්ත වශයෙන්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ මේ බුද්ධ දේශනාවේ සෝතාපන්න ඵලයෙන් නිදුක් වේවා, සකදාගාමි ඵලයෙන් නිරෝගී වේවා, අනාගාමි ඵලයෙන් සුවපත් වේවා, අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් සුවෙන් සුවපත් වෙත්වා. මේ හතරයි මේ කිව්වේ. එතකොට මේ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා කියන එකේ තේරුම දැන් ඔය මේ කියන මේ ශරීර කූඩුවට ඇති වෙන දුකෙන් මිදී නිදහස් වීමත් නෙමේ, මේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලින් මිදී නිදහස්ව ලබන නිදුක් වීමක්. වැරදි දැක්මෙන් නිවැරදි තත්වයට පත් වෙලා දකින සක්කාය දිට්ඨියෙන් එහෙම නැත්නම් වැරදි දැක්මෙන් අර දිට්ඨියෙන් උජුම් කරෝති, වැරදි දැක්ම මිදී නිදහස් වෙලා සෝතාපන්න ඵලයට පත් වේවා කියන එකයි නිදුක් වේවා කියන්නේ. ඒ වගේම මේ කාමරාග වලින් අර ආමිෂ සුවෙන් සුවපත් වීම නෙමෙයි, නිර්ආමිෂ සුවෙන් සුවපත් වේවා කියන එකයි අර සකදාගාමි ඵලයෙන් නිරෝගී සුවයට පත් වේවා කියන්නේ. ඒ වගේම අනාගාමි ඵලයෙන් සුවපත් වීමයි කාමරාග පිටික සියල් රදහටම මිදී නිදහස් වෙලා සුවපත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ. ඒ සුවය මේ බලාපොරොත්තු වෙන්නේ. නැතුව මේ අපි සාමාන්‍ය වචනේ කියන නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වේවා කියන එකට වඩා බලවත් අර්ථයක් තේරුමක් තියෙනවා. බෞද්ධයෙක් නියම ධර්මයේ දන්න කෙනෙක් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා කිව්වොත් සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්තා, සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා, අනාගාමි ඵලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්තා, අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා නිවන් සුවෙන් සුවපත් වෙත්තා කියන ඒ නිවනයි ඒ සුවයයි බලාපොරොත්තු වෙන්නේ, අදිස්ථාන කරන්නේ, ප්‍රාර්ථනාවක් නෙමෙයි ඒක, අර සත්‍ය ක්‍රියාවක් පතුරවන්න. ඒක නිසා අර සාමාන්‍ය ධර්මය තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකෙක් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන එකේ තේරුමක් තියෙනවා. අර පෘථග්ජන පුද්ගලයෙක් නිකම් මේ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා කියන ලෙඩක් හැදෙන්න එපා, කෑම බොන්න හොඳට කාලා බෙන්න ඕන, හොඳට සැප සම්පත් ලැබෙන්න ඕන, සල්ලි භාගය ලැබෙන්න ඕන කියන එක වගේ නෙමේ. එහෙම තේරුමක් නෙමේ මෙතන තියෙන්නේ. ඊට වඩා හරවත් ගැඹුරු අර්ථවත් බොහොම මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන ධර්මතාවයක්ම මෙතන විග්‍රහ වෙනවා, කියවෙනවා, ප්‍රකාශ වෙනවා. සරයාරියතුන් වහන්ස, කර්මය නියාම ධර්ම අතුරින් එකක් වුවද හේතුඵල දහම තුළද යහපත් හේතුවලට යහපත් ඵලයත් අයහපත් හේතුවලට අයහපත් ඵලයත් ලැබීම යනු තවත් ආකාරකින් කර්ම විග්‍රහයක් නේද? ඔව්, දැන් මෙහෙමයි. හේතුඵල දහමයි කර්ම විග්‍රහයයි ටිකක් දුරට සාමාන්‍ය ධර්මය තේරුම් නොගත්ත මිනිහෙකුට කර්මය විග්‍රහයයි හේතුඵල විග්‍රහයයි වෙනම තේරුම් ගන්න බෑ. මොකද අර පුණ්‍ය කර්ම, පාප කර්ම, ධ්‍යාන කර්ම තුනම තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ හේතුඵල දහම කියන එක විග්‍රහ කළ තියෙනවා බුද්ධ දේශනාවේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු බංග කරන්න ඕන. හේතු බංග කරනවා කියන්නේ අර පුණ්‍ය කර්ම, පාප කර්ම, ධ්‍යාන කර්ම තුනෙන්ම මිදී සාමුලින්ම ඒවා බංග කරලා ඒවා බිඳලා දාන ඒකක්වත් උපාදාන. එතකොට දැන් අද වෙන්නේ පුණ්‍ය කර්ම උපාදානය කරගෙන. අද කවුරුත් සියලු ආගම්වල බුද්ධාගමේ විශේෂයෙන්ම පින්කම් කර කර දෙව් සැප රජ සැප සිටු සැප බඹ සැප විඳින්න මිනිසුන්ව මෙහෙවන උගන්නන ක්‍රමයක් මහායාන බුද්ධාගමෙන් ආවා. එතකොට වෙන්නේ මොකද අර පුණ්‍ය කර්මයේ ශේෂ වෙනවා. පිනෙන් පරලොව ගිහිල්ලා සුගතියක ඉපිලිලා නිවන වහගන්නවා. පවෙන් පරලොව ගිහිල්ලා නිවන වහගෙන නිවන විකෘති කරගෙන පයෙන් පරලොව ගිහිල්ලා හතර පහ ඉපදිනවා. ඒ වගේම ධානයෙන් පරලොව ගිහිල්ලා ධානය ඉතුරු වෙලා ධානය උපාදානය කරගෙන ධානයෙන් පරලොව ගිහිල්ලා නිවන වහගන්නවා. එතකොට මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කර්ම විග්‍රහයට වඩා වෙනස් එකක් හේතුඵල ධම. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති තමා බුදුහාමුදුරුවෝ හේතු බංග කරන්න ඕන. බංග කරනවා කියන්නේ සදාටම සාමුලින්ම සබ්බ උපදීපජ නිසග කළ සියලු උපාදානයේ මිදින්දාසීමයි බංග කරනවා කියන්නේ. බින්දලා ගහලා කපලා අයින් කරන රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ කම්මක්කයෝ ආශාවක්කයෝ සමානයි බංග. බින්දලා අයින් කරන්න ඕන. ඒ නිසා නමුත් ඒක බුදුහාමුදුරුව දේශනා කළාට ආගමේ තියෙන්නේ පිනෙන් පරලොව යන ක්‍රමයක් හෝ ධානයෙන් පරලොව යන ක්‍රමයක්. ඒක බංග කිරීමක් නෙමේ, ඒක උපාදානය කර ගැනීමක්. ඒ නිසා මිනිස්සු හිතනවා, මිනිසුන්ට උගන්වනවා මහායාන බුද්ධාගමේ මතු බුදුවන බුදුන් දකින්නට, මතු දෙව් මිනිස්සප කෙලවර නිවන් දකින්නට මේ පින උපාදානය කරගන්න. ඒ වගේම ධානයත් උපාදානය කරගන්න. බ්‍රහ්මත්වයට ගිහිලා නැවත ඇහිල්ලා නිවන් දකින්න. ඒ වගේම මිනිස්සු හිතනවා දෙවිය වෙලා ඉපදුනොත් මිනිස්සුන්ට වඩා හොඳට මේ බණ අහලා නිවන් දකින්න පුළුවන් කියලා. එහෙමත් එකක් උගන්වලා තියෙනවා, කියලා තියෙනවා, කියා දීලා තියෙනවා. ඒවා මහායාන අදහස්, ඒවා වෛතුල්‍යවාදී අදහස්. ඉතින් ඒක නිසා කීයටවත් අපි පින ශේෂ වුණොත්, අපි මිය පරලොව යන මොහොතේ පින් පොත කියවලා පින ශේෂ වුණොත් පිනෙන් පරලොව යනවා, නිවන වැහෙනවා. ධානයක් උපාදානය කරගෙන ධානය වඩලා ධානලාභියෙක් වුණොත්, ධානය ඉතුරු කරගෙන ශේෂ කරගෙන ධාන සුවේ වින්දෝ ධානයෙන් පරලොව ගියොත් බ්‍රහ්මත්වයට පත් වෙනවා. පාපයෙන් පරලොව ගියොත් කවුරුත් දන්නවා හතර පාය උපදිනවා. ඉතින් ඒක නිසා මේ පිනෙන් පරලොව යෑමත්, පාපෙන් පරලොව යෑමත්, ධානයෙන් පරලොව යෑමත්, එහෙම නැත්නම් පින උපාදානය කරගෙන, භව උපාදානය කරගෙන, ධානයක් උපාදානය කරගෙන කවුරු හෝ පරලොව ගියොත් ඒ පුද්ගලයාට නිවන ඒකෙන්ම වැහෙනවා. ඉතින් ඒක නිසා නිවන් දකින්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් යමෙක් බෞද්ධ හැටියට ඔබ පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන. දෙකම ශේෂයක්වත් ඔබේ හිතේ මිය පරලොව යන මොහොතේ ඉතුරු කරගන්න එපා, ශේෂ කරගන්න එපා, උපාදානය කරගන්න එපා. ඒක උපාදානය කරගත්තොත් ඔබේ මිය පරලොව යාම නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ උපාදානය කරගත්ත තැන ඔබට යළි උපදින්නට ඒකම හේතු වෙනවා. ඒක නිසා මේ පින කියන එක කවුරුත් දැන් හොඳට දැනගන්න ඕන. නමුත් මේ බුද්ධාගමේ උගන්වන්නේම පින්කම් කරපල්ලා, පුළුවන් තරම් පින්කම් කර කර ප්‍රාර්ථනා කරලා ඉපල්ලා, ඉල්ලපල්ලා නිවන ආයාචනා කරපල්ලා නිවන ප්‍රාර්ථනා. ඒක වැරදි. පින්කම් කරලා පින දෙන්න ඕන, පවරන්න ඕන, අනුපෝදන් කරන්න ඕන, පුණ්‍ය පාප පහිනස්ස කරන්න ඕන, පින හිතේ තියාගන්න එපා, උපාදානය කරගන්න එපා, පින් පොතේ ලියලා තියාගන්න එපා, ඒක මතක් කරගන්න එපා. ඒකෙනුත් වැඩක් නැහැ. පින්කම් කරන්න ඕන, පින් දෙන්න, පවරන්න, පින් අනුමෝදන් කරන්න, අනික් අයටත් උපකාරයක් වෙන විදිහට ඔබ කරපු පින අනුමෝදන් කරලා පවරලා දීලා ඒ අයටත් උදව්වක් උපකාර කරන්න පුළුවන්. පින් පවරන්න පුළුවන්, දෙන්න පුළුවන්, අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අනුව පුණ්‍ය පාප පහිනස් වෙනවා, ඒක උපාදානය කරගන්නේ නැහැ. ඒ වගේම ධානයක්, ධානය කීයටවත් ධාන ලැබෙන්න පුළුවන්, ධාන ලබන්න පුළුවන්. ඔබ ආනපන සතිය සමාධිය වඩනකොට ධාන ලැබෙනවා. ඒක නවත්වන්න කාටවත් බෑ. හැබැයි ඒ ධානයත් අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං වැඩුව ගමන් මරණානුස්සතිය, ඒකෙනුත් නොබැඳී නිබ්බිදා වෙනවා. ඒක උපාදානය කරගන්නෙත් නැහැ. ඒ අනුව ඔබ පුණ්‍ය කර්මයක් හෝ ධාන කර්මයක් හෝ පාප කර්මයක් හෝ මොකක්වත් උපාදානය කරගන්න නැත්නම් ඔබ නිවන් මගට සුදුස්සෙක් බවට පත් වෙනවා. අවසරයි ඇරේතුන් වහන්ස, සසර ගනුදෙනු වලින් මිදී නිදහස් වීමට අතීතයේ කර ඇති සියලු පින් අනුමෝදන් කළහොත් ආර්ය ශ්‍රාවකයෙකු නැවත ඉපදීමකදී පින් නොමැති නිසා දුක්ඛිත තත්ත්වයකට පත් වේ හැකිද? බෑ, නෑ, එහෙම නෑ. පින් ඔක්කොම සියලුම පින් උපාදානය කරගත්ත ඒවා සියලු දුන්නොත් පෞත් උපාදානය කරගත්තේ නැත්නම් නිවන් දකින්නවා සදාටම අර අමත පදන් තත්ත්වයට පත් වෙනවා. එහෙම නැත්නම් මේකෙන් ගමනෙන් කෙලවර වෙනවා, දුකෙන් කෙලවර වෙනවා, දුකෙන් නිදහස් වෙනවා. නමුත් බැරි වෙලාවක්වත් ඔබ පින් දෙන්න දෙන්න අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න පින කියන එක බලවත් වෙනවා, ඒක ශක්තියක් වෙනවා. ඒක නිසා මේ දෙන්න දෙන්න පින් දෙන්න දෙන්න පින් පවරන්න පින් පවරන්න ඔබට ඔබ නිවන් දැක්කේ නැත්නම් ඒක කුසලයක් බවට පත් වෙලා ඔබට යහපතක් වෙනවා. ඒ පිනේ ශක්තිය බලවත් වෙන්න වැඩි වෙන්නේ පින් දෙන්න දෙන්න අනුමෝදන් කරන්න අනුමෝදන් කරන්න පවරන්න පවරන්නයි. පින ඉතුරු කරගත්තොත් ඒක උපාදානය නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා කීයටවත් පින් දෙන එක පවරණ එක අනුමෝදන් කරන එක කරන්න ඕන. ඒක අනුන්ටත් යහපත්, තමන්ටත් යහපත්. තමන් නැවත විපදයක් ලැබුණොත් පින් දෙනකොට පවරනකොට පින් අනුමෝදන් කරනකොට පිනේ ශක්තිය බලය වැඩි වෙනවා, ඔබට යහපතක් වෙනවා. ඔබ ඒ කරපු සියලු දේවල් ඔබට උරුම වෙනවා, ඔබ නැවත ඉපදුනොත්. නමුත් ඔබට ඒක උරුම කරගැනීම හෝ උපාදානය කරගැනීම නෙමේ අවශ්‍ය වෙන්නේ. ඒ සියලු පින් පුඤ්ඤපාප පහී නැස කළා කුසලස උපසම්පදා තත්වයෙන් නිවන් දැකීමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා පින ශේෂ කර ගැනීමත් වරදක්, ධානය ශේෂ කර ගැනීමත් වරදක්, පාපයක් ශේෂ කර ගැනීම කොහොමත් වරදක් බව ඔබ සියලු දෙනා දන්නවා. අවසරයි ආරියතුන් වහන්ස, බුද්ධ යනු රාග ද්වේෂ මෝහ බව උදුරා දැමීම, ධම්ම යනු රාග ද්වේෂ මෝහ උදුරා දමන මග, සංඝ යනු රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ කර සං ඉවත් කිරීම නම් බුද්ධ ධම්ම සංඝ තිපරිවට්ටේද? පරමාර්ථ අර්ථයෙන් බුද්ධ ධම්ම සංඝ සමාන ලෙස ගත හැකිද? ඔව්, ඇත්ත වශයෙන්ම ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං. මේ තුනේම තියෙන්නේ මේ චර බව අන්ත කිරීම. නිවන කියන්නේ චර බව අන්ත කිරීම. මේ පැවැත්ම කියන්නේ චර බව, කාමාවචර, රූපාවචර, අරූපාවචර බව තමයි අර චරාන්ත රූප සූත්‍රයේ තියෙනවා. චර, චරණ, චරණං, චරාන්ත. ඉතින් ඒක නිසා මේ පැවැත්ම, මේ දුක් පැවැත්ම, මේ දුක් විඳින මේ ගමන යන්නේ ඔය චර බව තියෙන තාක්කල්. මේ චර බව අන්ත කරන්න තමයි ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චර නං සංගම්. මේක මේ චර නං තේරුම් ගන්න ඕන, චර බව නැති කිරීම. එතකොට මේ චර බව නැති කිරීමට තමයි අපි බෞද්ධා දාන්නට කටයුතු කරන්නේ. හේතුඵල ධහමට කටයුතු කිරීම තමයි ගච්ඡාමි චරණං ධම්මං. මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වීමට තමයි ගච්ඡාමි චරණං සංගම්. එතකොට බෞද්ධා දැම්මත් හේතුඵල ධහමට වහගලපා නයුනියට සඳහා බලා ඒ අනුව භාවිතයට ගත්තත් ගච්ඡාමි චරණං ධම්මං. ඒවගම සංසාර සම්බන්ධය ගසාබිඳ ධම්මත් ගච්ඡාමි චරණං සංඝං. තුනේම තියෙන්නේ එකම තේරුමක්, එකම ධර්මයක්. තුනේම තියෙන්නේ මේ චර නං, චරණ ධර්ම පූර්ණ කරගන්න. චරණ ධර්ම පූර්ණ කර ගැනීම තමයි නිවන, වෙන මොකක්වත් නැහැ. ඒක එක පැත්ත, එක විග්‍රහය. ගෞරවනීය ආරියතුන් වහන්ස, මහාමායා දේවිය, මහා ප්‍රජාපති දේවිය හා සුමන සමන් දේවියන් අතර ඇති ඥාති සම්බන්ධය කුමක්ද? ඔව්, දැන් මහාමායා දේවියත් මහා ප්‍රජාපති දේවියත් මේ සුද්ධෝදන රජුව තමා විවාහ වුණේ. සුද්ධෝදන රජුවත් එක තමයි විවාහ වුණේ. සුද්ධෝදන රජුවන්ගේ සහෝදරියක් හිටියා. ඒ සහෝදරිය තමා අමිතා කියලා හිටියේ. ඒ සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරියොත් තමා මේ සමන රජුරුව, කුරුරටේ රජ වූ සමන රජුරුව විවාහ වුණේ සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරියක් එක. එතකොට ඒක තමා ඥාති සම්බන්ධය. අවසරයි රේතුන් වහන්ස, රුවන්වැලි සෑයේ බටහිර වාහල්කඩ දොරටුවේ වැඩ නිම නොවී තිබීමට යම්කිසි ධර්මතාවයේ හේතුවක් තිබේද? ඔයදී මොකක් හරි ධර්මතාවයක් තියෙන නැති, ඒක ඉතින් භෞතික ලෞකික දෙයක් මිසක් ඒක අධ්‍යාත්මිකව බාර ගන්න හොඳ නැහැ. මොකක් හරි හේතුවක් නිසා එහෙම වාල් කඩේ වටේට වැඩ හැම හතරෙම ඉතින් එන්න ඇතුළු වෙන්නත් බෑනේ. දැන් ඔක්කොම අනිත් තුනම වහලා එකක් විතරයිනේ තියෙන්නේ. ඒක නිසා දැන් එක දොරටුවයි තියෙන්නේ රුවන්වැලි මහතා, අනිත් දොරට තුනම වහලා. අවසරය හරියටම වාස ආත්මාභිමානය යනු අස්මිමානයම තවත් එක කොටසක්ද? ඔය එක පැත්තකින් ගත්තොත් ආත්මාභිමානය කියන එක අස්මිමානයම එක කොටසක්, අභිමානය කියන එක. දැන් මානය තියෙනවනේ 21ක්, මේකෙන් එකක් අභිමානය. එතකොට ආත්ම අභිමානය කියන එක ඔය අභිමානයම කොටසක්, මමත්වයේ කොටසක්. අවසරය හරියතුන් වහන්ස, චරණ සූත්‍රයේ එන ජගරස්ස උපජ්ජති යනු දීගං විදියට එන දෙයක්ද? ජගරස්ස ඕ දැන් මේක තියෙන්නේ චර ධර්ම වල අර කිප්පා පටිපදාවේ තමයි ওই විග්‍රහය තියෙන්නේ. මේක කපලා දාන්න ඕනේ, කෙලෙස් මුල් කපන්නට උපකාරමන දේවල් තමයි අර මරණ ධර්මයේ මේ වගේ විග්‍රහ කරලා තියෙන්නේ. මාතිරුවන්තේගේ පාද නමස්කාර වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මහා වේදල්ල චූල වේදල්ල සූත්‍රයේදී සඳහන් කළා සංඥා වේදහිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින විට වන විටත් ප්‍රථමයෙන් වචනකාර, අනු සංකාර, දෙවනුව පාය සංකාර, තුන්වනුව වචී සංකාර සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවේදී මේ සම්බන්ධ වෙන සංකාර අවිද්‍යා මූලයෙන් උපදින සංකාරද කියන එක පහදා දෙන්න. නෑ, එතෙන්දී දැන් මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම මෙතන මේ අවිද්‍යා මූලයෙන් නෙමේ, මෙතන මේක වචනේ කියන්න බෑනේ. දැන් අපිට දැන් මෙතන තියෙනවා සංකාර තුනක්, චිත්ත සංකාර, කාය සංකාර, වචී සංකාර. මේක සංකාර කියන වචනේ පාවිච්චි නොකළ දැන් අපි කිව්වනම් එහෙම සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් සම නැගිටිනකොට මේ ඉස්සෙල්ලාම එන්නේ චිත්ත කියලා, ඒක වැරදීනේ. චිත්ත සංකාර වෙන්න ඕන, කාය සංකාර වෙන්න ඕන, වචී සංකාර වෙන්න ඕන. එතන මේ සංකාර කිව්වේ ආර්ය ශ්‍රාවකයෙක් අරහතුන් වහන්සේ කෙනෙක් සංකාර කරන එකක් නෙමෙයි. මෙතෙන්දි කිව්වේ පැවැත්මට උපකාර වන ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් මේ සිතුවිලි පවත්වීම, ඒක කිව්වේ චිත්ත සංකාර. ඒ වගේම වචනයෙන් යම් යම් ක්‍රියාකාරකම් කයින් ශරීරයෙන් කාය කිරීම කාය සංකාර, ඒ වගේම වචන කතා කිරීම වචී සංකාර. ඒ මිසක් මේ වැරදි දේවල් කිරීම නෙමෙයි සංකාර කියන වචනේ හැමතිස්සෙම මේ යම් ආකාරයකට පාවිච්චි කරන්න වෙනවා. හොඳ දෙයටත් නරක දෙයටත්, හොඳ පැත්තටත් නරක පැත්තටත්. දැන් ඔතෙන්දී ඔය මහා වේදල්ල චූද වේදල්ල සූත්‍ර දෙකේම ඔය සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියෙන් සමාදින නැකිදිනකොට මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. ඔය වචන මිසක් වෙන වචන පාවිච්චි කරන්න බැරි නිසා ඒ වචන පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න ඕන. දැන් මේ සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියට සමාදින පුළුවන් අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. වෙන ධ්‍යානලාභියෙකුටත් පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක නිසා අරහතුන් වහන්සේ කෙනෙක් සංඥා වේදිත නිරෝධ සම්මාපත්තියට නෙමෙයි, අර භව උදුරා දැම්ම රාගකේ, දේශකේ, මෝහකේ කළ අරහතුන් වහන්සේ කෙනෙක් සංකාර කරන්නේ. නමුත් ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු කරනවා, ඒවා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. අවසරයි ගරුවරයකින් මහන්සේ, මට ගැටලුවක් තියෙනවා. සතර කමතහන් වඩාගෙන යනකොට යම්කිසි අවස්ථාවක දේශයක්, රාගයක් ඇති වෙලා එතෙන්දී සංස්කාරයක් සිදු වුණත් ඊට පසුව ඒක නැවත මේ අරමුණක් විදියට හිතට නැගෙන වෙලාවේ ඒක කපා දැම්මොත් මේක මගේ හිතේ අරමුණක්, මේක මට අවශ්‍ය විදියට උපාදානය කරගෙන පවත්ව ගන්න බැහැ කියන එක තේරුම් අරගෙන කපා දැම්මොත් මුල් අවස්ථාවේ ඇති වුණ අනුසය මේ කැපිලා යනවාද, එහෙම නැත්නම් මේක තවදුරටත් පවතිනවාද කියන එක දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට දීර්ඝ. ඕ දැන් අර අපි ගම්මුකෝ එකක් තරහක්, ඔය තරහ දිගින් දිගටම පවතින, ඒක නිච්ච වෙලා, සුඛ වෙලා, අත් වෙලා, ඒක උපාදානය කරගෙන. එතකොට මේ නිච්ච වෙලා, සුඛ වෙලා, අත් වෙලා තියෙන එක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං වඩලා පටි නිස්සග්ගානුපස්සනාව වඩලා සබ්බෝපදී පජහති කළොත් ආයි උපදින්න බෑ. හැබැයි අර මතකට එන්න පුළුවන් ඒ හැම අවස්ථාවකම අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියන එක මෙනෙහි වෙලා ඒ මොහොතේම ඒකෙන් අනුසය ඉපදෙන්නේ නැහැ. අනුසය නූපදවාම හිත පිරිසිදු වෙනවා. එතකොට යම් යම් දේවල් නිසා යම් යම් පුද්ගලයන්ටත් මගඵල ලාභීන්ටත් මේ තමන්ට කවුරු හරි අසාධාරණයක් වරදක් ඒවා මේවා කළාම මේ වගේ එක පාට මතුවෙන්න පුළුවන්, අරමුණක් එන්න පුළුවන්. නමුත් ඒ අරමුණ දිගේ රෝධ ගන්න ඒක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග, ඒකයි මේ බුද්ධානුස්සතියේ මරණානුස්සතියේ තියෙන වටිනාකම. ඒ අනුව හිත පිරිසිදු කිලුටු වෙන්නේ නැහැ, කෙලෙස් උපදින්නේ නැහැ, අනුසය උපදින්නේ නැහැ, සමුදය බිහි වෙන්නේ නැහැ, ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව හිත පිරිසිදු බව පවතිනවා. එතකොට හිත පිරිසිදු කරගන්නයි අර බුදුහාමුදුරුවත් අරහතුන් වහන්සේ තානපාන සති සමාධිය ඔය සතරකම දහන් වැඩුවයි කියන්නේ. මොකද ඔය අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග කරලා අර හිතට එන අරමුණ අයින් කරනවා, කෙලෙස් අරමුණ අයින් කරනවා, අනිසය උපදින්නට ඉසෙලා න අනුසයති කරනවා. ඒකයි කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මම දොස්තර අශෝක ජයසේන කොළඹින් කතා කරන්නේ. මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි ස්වාමීන් වහන්ස. අංගුත්තර නිකායේ ඒකධම්ම පාළියේ තියෙනවා පොඩි ගාථාවක්. ඒකධම්ම භික්කවේ භාවිතං බහුලීකතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය කියලා. ඒක ඒකධම්ම බුද්ධානුස්සති. මෙතන මේ බුද්ධානුස්සතිය එකම ධර්මයක්, මේ නිබ්බානේ සාක්ෂාත් කර ගැනීමට එකම ධර්මයක් කියලා නේද ස්වාමීන් වහන්සේ මුතනාගම්. ඒ වගේමයි ඊළඟ ගාථාවේ තියෙනවා ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඒවත් නිබ්බානේ සාක්ෂාත් කරන්න ඒක ධම්මෝ කියලා. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. ඔය සියලුම තැන්වල බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති මේ සියලු තැන්වල තියෙන්නේ. මෙත්තානුස්සති, අසුභානුස්සති, මේ ආනපාන සති සමාධිය නෙමෙයිද? අන්න ඒකයි කල්පනා කර. ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ කියපු එක තමයි නැවත විග්‍රහ කළේ. ඔය බුද්ධානුස්සති හැටියටත් ආනපාන සති සමාධිය, මරණානුස්සති හැටියටත්, ධම්මානුස්සති හැටියටත්, සංඝානුස්සති හැටියටත්, සීලානුස්සති, ජාගානුස්සති අනුසති 10ම ඔය ආනපාන සති සමාධිය හැටියට වඩන්න පුළුවන් බව තමයි මේකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරුගේ ආනපාන සති සමාධි වික්‍රේ ඒක ධම්මෝ භාවිතෝ බහුලිකාලෝ. ඒක තමයි අංගුත්තර නිකායේ පළවෙනි පොතේ තියෙනවා සූත්‍ර ධර්ම 44ක්. ඒ සූත්‍ර ධර්ම 44න් තමයි මේ කොටසක් අරගෙන කිව්වේ. ඔය හැම තැනකම තියෙන්නේ මේ ආනපාන සති සමාධි කියන එක විග්‍රහ කරලා විස්තර කරලා. ඒකම තමයි මේ සංයුක්ත නිකායේ ඒක ධම්ම සූත්‍ර හැටියට තවදුරටත් විග්‍රහ කළ තියෙන සතර කමඨහන් තමා ඒක ධම්ම. සතර කමඨහන් තමා ආනපාන සති සමාධි, මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති තමා එකම ධර්මය භාවිතා කළේ. එතකොට බුද්ධානුසතිය වැඩිනවා, ධම්මානුසතිය, සංඝානුසතිය ඔක්කොම අනුසති වැඩිලා අනුසය අස් වෙනවා. ඒකයි හේතුව. අනුසය අස් කරන්නට උපකාර වන ධර්ම තමා නිවනට උපකාර වෙන්නේ. ඒකයි අනුස ඒක ධම්මෝ කියේ අනුසය අස් කරන ඒවා. අනුසය හිතේ නෝපදීනේ. ගෞරවනීය අභාතුන් වහන්සේ, මම කරුණාරත්න දීමපිටියේ මට දැනගන්න ඕන මේ සරන්ත සූත්‍රයේ තියෙන වචන කීපයක් තියෙනවා. අනාත්තාපි සතාපි අනුත්තාපි පුත්තාපි සතතං සමිතං කුසිතෝ ආරබ්ධ විරියෝ හේම විරියෝ. මෙන්න මේ වචන පිට ධර්මාර්ථයන් අනුව පැහැදිලි කර දෙන්නේ කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔයදින් ওই වචනවල තියෙන්නේ භාවිතා කළ යුතු තේ සහ බැහැර කළ යුතු දේ. කුසීතෝ ආරද්ධ විරියෝ, අපි එකක් ගමුකෝ. එහෙම නැත්නම් හිතේ පිරිසිදු වෙන දේ සහ කිලුටු වෙන දේ, ওই දෙපැත්ත තමයි තියෙන්නේ. ආතාපි අනුත්තාපි මේ විදිහට තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආනපාන අපි තෝරගන්න ඕන හිත පිරිසිදු වෙන්න මොකද්ද කළ යුත්තේ, හිතේ කිලුටු වෙන්නේ මොකකින්ද, ඒකෙන් මිදී නිදහස් වෙන්න අස්කල වෙන්න ඕන මොකද්ද කියලා. ඒක නිසා ඔය තියෙන වචන යුගල මේ හිත කිලුටු වෙන සහ පිරිසිදු වෙන වචන යුගල තමා ඔතන ඔය විග්‍රහ කළ තියෙන ඔය සූත්‍රය. දෙපැත්තටම දුවතාවේ හොඳට දුවතාවේ කල්පනා කරන්න ඔය වචනවල තියෙන දුවතාවේ දුවතා අනුස්සතිය. අවසරයි අරතුන් වහන්ස, මේ මට දැනගන්න ඕනේ මේ කරගන්න තැන අර කතර සමටහන් වඩනකොට මේ අපේ භෞතික ශරීරයේ කොහොමද මේ ස්වභාවයට විසිරෙන්නේ කියලා, ඒ කියන්නේ අතර මේ භූතවලට අවසානයේ. ඔව්, දැන් මේ සතර මහා භූතවලට ශක්තියක් වෙන්නේ ක්‍රියාකාරී වෙන්නේ කවුද? සතර මහා භූත දැන් මේ ගල් කණුවක තියෙන්නේ හතර මහා භූත ආපෝ තේජෝ ආයෝ පඨවි. අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවෙත් ඔය මස්ලේ ඇටනහර හැටියට තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි. නමුත් මේ අපේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූතවල ක්‍රියාකාරකම් කරන්නේ අර කායේ 36ක්. එතකොට ඔය ක්‍රියාකාරකම් සමතේටපත් වෙලා පිරිසිදු වෙන්නේ ඔය සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට. එතකොට වෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ මේ මහා භූත හතර මේ කිලුටු වෙන්නේ නැහැ. මහා භූත හතර තියෙන්නේ කිලුටු වෙනව නෙමෙයි. නමුත් අපේ මේ කායේ කාය 36 තමයි කිලුටු කරන ක්‍රියාකාරකම් 36ක් කරන්නේ. අර මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජමානා උපජේ එත්ත නිවේසමානා නිවිසති. මේක හොඳට තේරුම් ගන්න, මේක 36ක්ම තියෙනවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං, සෝත ලෝකේ පිය රූපං සාත රූපං, ගාන ලෝකේ, ජීවා ලෝකේ, කාය ලෝකේ, මනෝ ලෝකේ හයක් තියෙනවා. ඊට පස්සේ රූප ලෝකේ, සද්ද ලෝකේ, ගාන සද්ද ලෝකේ, මේ ගන්ධ ලෝකේ, මෙහෙම 36ක් තියෙනවා. ඒ වගේම විඥාන ලෝක 6 තියෙනවා. ඊට පස්සේ අර පස්ස සම්පස්ස ලෝක 6 තියෙනවා. ඊට පස්සේ තණ්හා ලෝක 6 තියෙනවා. මෙහෙම උපාදාන 6ක් 36ක් ඇටියට විග්‍රහ කළා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හිත කිලුඩු වෙන්නේ ඔන්න ඔය 36 නිසා. නැතුව මේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවේ තියෙන මේ මස්ලේ ඇටනහර එකක්වත් කිලුටු වෙන්නේ නැහැ. ඔය වාපිච්චෙම් කිලුටු වෙන්නේ නැත්තම්. එතකොට වාපිච්චෙම් කියන තුනම කිලුටු වෙන්නේ ඔය කායේ කාය කියන සක්කාය නිසායි. කායේ කාය 36 නිසායි. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ගල් කණුවක තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. අපේ ශරීර කූඩුවේ තියෙන්නේ ඒ ආපෝ තේජෝ ආය පඨවි මහා භූත හතරමයි. නමුත් ඊට වඩා වෙනස් වෙන්නේ අපි මේ ඇහැ කන නාසය දිවකය මන කියන දොරවල් වලින් ගන්නා ආරම්මණයන් නිසා මේ චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා. අපිට තණ්හාවක් ඇති වෙනවා. එත්ත නිවේසමාන උපාදානය කරගන්න. උපාදානයේ තණ්හාවයි ඇති වෙන නිසායි අර බඹයක් පමණ වූ ශරීර කූඩුවට වාපිච්චම් කිලුටු වෙලා ලෙඩ රෝග හැදිලා දුක් විඳින්නට දුකටපත් වෙන්නට සියලු දේ හේතු වෙයි. නැතුව මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර නෙමෙයි මේ තියෙන්නේ වරද. වරද තියෙන්නේ අර චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා එත්තේ නිවේසමාන. මේ දෙකේ තණ්හාවයි උපාදානයේ ඇතිවීමයි. එතකොට තණ්හාවයි උපාදානයේ ඇති වුණාම අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරත් දුකට හේතු වන ආකාරයට ලෙඩ රෝග 108ක් ඇති වෙනවා. ඒකයි විග්‍රහ කළ පැහැදිලි කළ පිරිසිදුව දේශනා කළේ. අවසරයි ගරු අරහතුන් වහන්ස, විතක්ක විචාර පැවැත්වීමේ යනුවෙන් අදහස් වන්නේ සංචේතනා කිරීම සහ රෝද ගැසීමද? කරුණාකර මේ පහදා දෙන්න. දැන් විතක්ක විචාර තව ජන් දෙකක් තියෙනවා. මෙතන තේරුම් ගන්න. සවිතක්කං සවිචාරං. සවිතක්ක සවිචාර. විතක්ක විචාර සවිතක්ක සවිචාර කියන එක දෙපැත්ත. දෝතාවය. දෙපැත්ත. අපි විතක්ක විචාර කරනකොට ප්‍රිය දේට ඇලෙන කාම විතක්ක විචාර පවත්වන්න පුළුවන්. අප්‍රිය දේ නිසා ව්‍යාපාද විතක්ක විචාර පවත්වන්න පුළුවන්. විහිංසා විතක්ක විචාර පවත්වන්න පුළුවන්. එතකොට විතක්ක විචාර කියන දෙකම නරක පැත්තට තමා වැඩියම යන්නේ. කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, මිහින්දා විතක්ක. නමුත් අපිට කාම විතක්කයක් විචාරයක් ආවහම අපි නෙක්කම්ම සවිතක්ක සවිචාර පැවැත්වුවොත් අපේ හිත පිරිසිදු වෙනවා. ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආවොත් අපි අව්‍යාපාද සවිතක්ක සවිචාර පැවැත්වුවොත් මෙත්තානුස්සතිය වැඩෙනවා. විහිංසා විතක්කයක් විචාරයක් ආවම අවිහිංසා සවිතක්ක විචාර පැවැත්වුවොත් අපේ හිත ගිලුටුවීම නවත්වනවා, පිරිසිදු වෙනවා. එතකොට මේක ආනපාන සති සමාධියට ගලපන්න ඔබට පුළුවන්ද? ඕක හරිනම් ආනපාන සති සමාධියමයි. ඔබට කාම විතක්කයක් විචාරයක් හිතට එන්න පුළුවන්. වහාම ඒ මොහොතේ නෙක්කම්ම සවිතක්ක සවිචාර වැඩුවොත් ඔබ ආනපාන සති සමාධිය වැඩුවා. ඔබට ව්‍යාපාද විතක්කයක් විචාරයක් ආවොත් ඔබ අව්‍යාපාද සවිතක්ක සවිචාර වැඩුවොත් ඔබ මෙත්තානුස්සතිය වැඩුවා වෙනවා. ඒ වගේම විහිංසා විතක්කයක් විචාරයක් ආපුලාවට අවිහිංසා සවිතක්ක සවිචාර වැඩුවොත් ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ, අනුසය උපදින්න. මේකත් ආනපාන සති සමාධිය වැඩිමයි වෙන වචන වලින් කිව්වා. ඒක නිසා මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ඔය විදිහටත් වඩන්න පුළුවන්. ඔකත් ආනපාන සති සමාධිය, ඒක ධම්මෝ භාවිත බහුලීකතෝ කිව්ව ආනපාන සති සමාධිය උතනක් තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය විදිහටත් ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්. විතක්ක විචාරේන හැම ඕකතකම සවිතක්ක සවිචාර වැඩන්න පුරුදු වුණොත් ඒක ආනපාන සති සමාධිය. ඒ අනුව අනුසය උපදින්නේ, ඒ අනුව හිත කිලුටු වෙන්නේ, ඒ අනුව සමුදය බිහි වෙන්නේ, ඒ අනුව ඔබ තුල කර්ම බීජ එකතු වෙන්නේ නැහැ. දැන් සංයෝජන කියන්නේ ඈඳුතු. ඔබ සකස් කරගත්ත, ඔබ සසරට ඈඳිච්ච ඈඳුතු 10ක්, බැමි 10ක්. සංයෝජන කියන්නේ බැමි 10ක්. එතකොට ඔබ මේ සසර ගමන යන්නේ මේ ඈඳුතු 10ක්, බැමි 10ක් ඔබම හදාගෙන. මේ බැමි 10න් පහක් තියෙනවා මේ බිමට බර වෙන සංයෝජන. ඒවට කියනවා ඕරම්භාගිය සංයෝජන කියලා. ඒ වගේම ඕරම්භාගිය සංයෝජන වලින් එහා ගිය ධානලාභීන් මේ සසරට බැඳෙන අර පංචස්කන්ධේන සංයෝජන පහක් තියෙනවා. ඒවට කියනවා උද්දම්භාගිය සංයෝජන. නමුත් ඔබට, ඔබ මේ සංසාර ගමනට බැඳිලා තියෙන්නේ ඔය ඕරම්භාගිය සංයෝජන පහෙන්. අර ධානලාභීන් ඕරම්භාගිය සංයෝජන වලින් මිදුණත් උද්දම්භාගිය සංයෝජන වලින් සසරට බැඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ ඕරම්භාගිය සංයෝජන පහෙන් බැඳෙන් මිදී නිදහස් වුණොත් ඔබ න ආගාමි, අනාගාමි. එතකොට අනාගාමි වුණා නම් ඔබ ඔය සසර බැම්මෙන් මිදී නිදහස් වෙනවා, බිම්බරගතියෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව ඔබට මේ දුක් පැවැත්මට ආයි නැවත කවදක්වත් බැඳෙන්න බෑ. ඕරම්භාගිය සංයෝජන පහ ඔබ සින්දොත් ඔබ නිවන් දකිනවා. නියත වශයෙන්ම, නියත සම්බෝධි පරායනයෙන්ම ඔබ සසර දුකින් මිදී නිදහස් වෙනවා. ඔය ඕරම්භාගිය සංයෝජන පහක් පහම ඉවර කළොත් අඩුගානේ ඕරම්භාගිය සංයෝජන තුනකින් ඔබ මිදුනොත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දිට්ඨි සංයෝජන තුනෙන් ඔබ සතරාපායෙන් සදාටම මිදී නිදහස් වෙනවා. ඒක නිසා මේ සංයෝජන හැදෙන්නේ හදන්නේ ඔබේ හිතේ. ඔබ තේරුම් ගන්න ඕන මේ සංයෝජන වලින් ඔබ කොහොමද මිදී නිදහස් වෙන්නේ කියලා. මේ සංයෝජන වලින් මිදී නිදහස් වෙන්න බෑ භාවනා කළොත්. ඒකනේ අර ඕරම්භාගිය සංයෝජන තාවකාලික යටපත් කරත් උද්දම්භාගිය සංයෝජන ඉතුරු වෙන්නේ ධ්‍යානලාභින්ට, අභිඥාලාභින්ට. ඒකයි දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ ඔය රාගදේශ මොහ රාගදේශ කියන කොටස් දෙක තාවකාලික යටපත් කළා. අර ඕරම්භාගිය සංයෝජන තාවකාලික යටපත් කළා. උද්දම්භාගිය සංයෝජන විතරක් ඉතුරු වූ පුද්ගලයෝ හිටියා. ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ සංයෝජන 10ක්ම ඉදිරිපත් කළේ. නමුත් මේ මනුෂ්‍යයෙක් ඇටියට ඔබට සංයෝජන 10ක්ම තේරුම් ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. නමුත් ඔබට මනුෂ්‍යයෙක් කැටියට ඔබ තේරුම් ගන්න ඕන, ඔබට තියෙන්නේ මේ ඕරම් භාගීය සංයෝජන පහ තේරුම් අරගෙන ඒ ඕරම් භාගීය සංයෝජන පහෙන් ඔබ මිදී නිදහස් වුණොත් ඔබ සදාහටම සහ මුලින්ම මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙනවා. නියතයි, න ආගාමී තත්ත්වයට පත් වෙනවා කියන්නේ ආයි දුක් විඳින්නේ නැහැ. ආයි මේ කාම ලෝකවල, සුගති ලෝකවල හෝ හතර අපායේ හෝ පැවැත්ම තුළ කොහෙවත් නැමතින්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ, දුක් විඳින්නේ නැහැ, සැප බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා මේ සංයෝජන පහ තමා අපි තේරුම් අරගෙන මේ සංයෝජන පහෙන් මිදී නිදහස් වෙන්නට තමා අපි අද කටයුතු කළ යුත්තේ. ඒව තමා ඕරම් භාගී සංයෝජන, මුලින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන, දෙක කාමරාග පටි මේ දෙකේ. එතකොට නිවන් දකින්නවා, නිවන් සම්පූර්ණ වෙනවා, ගමන කෙලවර වෙනවා. නැවත කාම ලෝකවලත් සුගති ලෝකවලත් අර කාම ලෝකවල තමයි උප්පජ්ජති තියෙන්නේ. අර නාගාමී ලෝකවල උප්පජ්ජති නැහැ, මොකක්වත් උපදින්නට අර හේතුවක් නැහැ. දරු අරියතුන් වහන්සේ එදිනෙදා ජීවත් වීමේදී මතකය එනම් අතීත කෙලෙසයන් භාවිතා නොකර කටයුතු කරන්න බැහැ නේද? එය අකුසලයක් නේද? අනුකම්පාවෙන් පාදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒකනේ මම දැන් මේ විනාඩියකට දෙකකට ඉස්සෙල්ලා කිව්වෙත් විතක්ක විචාර පවත්වනවා කියන්නේ අතීතයේ ප්‍රියමනාප මිහිරි මధుර වූ දේවල් කාම විතක්ක විචාර හැටියට නැවත වර්තමාන මොහොතේ එනවා. ඒක නිසා වෙන්නේ දැන් අර අතීතයේ අපි ආමිෂ සුවයක් සැපක් වින්දාම ඒ සුවය ආස්වාදයේ නැවත වර්තමාන මොහොතේ කාම විතක්ක විචාර හැටියට මතුවලා අපි තුල අනුසය උපදිනවා. එක්ක අපිට අර අතීතයේ අපිට විරුද්ධ වෛරකාරයෙක්, කවුරු හරි විරුද්ධකාරයෙක් වැඩ කළාම ව්‍යාපාද විතක්ක විචාර හැටියට අපේ හිතේ ඇවිල්ලා අපි තුල පටිඝානුසය උපදිනවා. එහෙම නැත්නම් අවිහිංසා හැටියට ඇවිල්ලා අවිද්‍යානුසය උපදිනවා. මේ අවස්ථාවේ අපි කළ යුත්තේ අර කාම විතක්ක විචාර පැවැත්වීම නෙමේ, ඒ වෙනුවට නෙක්කම්ම සවිතක්ක සවිචාර පවත්වලා ඒකෙන් නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති හැටියට සම්පූර්ණයෙන් මේකෙන් මිදී නිදහස් වෙන්න. ඒක නිසා අපි දැනගන්න ඕන අපි ආනපාන සති සමාධිය වඩනවා කියන්නේ හරියට කාම විතක්ක විචාර එන අවස්ථාවේදී නෙක්කම්ම සවිතක්ක සවිචාර පවත්වලා නාදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති, මේක තේරුම් අරගෙන මේකෙන් මිදී නිදහස් වීමයි. මේ තුනේදිම වෙන්න ඕන ඒකයි. එතකොට අපිට වර්තමාන මොහොතේ අනුසය උපදින්නේ නැහැ. උපදින්නට එනවා, නොඋපදවාම න අනුසයති කරන්නට අපි දක්ෂයෙක් වෙනවා. ඒකයි නිවන කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. හොඳයි, එහෙනම් දැන් මං හිතන්නේ අදටත් ප්‍රශ්න අහලා එහෙමනම් අවසන් කරන්න වෙනවා. හෙටත් අපි බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනාවක් පවත්වන්න. ඒ වගේම අපි දැන් රජයෙන් අවසර දීලා තියෙනවා ලබන සතියේ ඉඳන් ලබන ඉරිදා දහම් පාසල් පවත්වන්න. අපිත් බලාපොරොත්තු වෙනවා වැඩිහිටියන් සඳහා දහම් පාසලක් පවත්වන්න. අපි සීමිත පිරිසක් අරගෙන දහම් පාසලක් පවත්වනවා අපි ලබන සතියේ රජයේ අවසර දුන්න නිසා. ඒක නිසා ඒ දහම් පාසලට අපි 25 දෙනෙක් වගේ එක පන්තියකට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පන්ති දෙකක් විතර අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකට දැනටමත් අපි ඒ දහම් පාසල සඳහා කට්ටිය තෝරාගෙන තියෙනවා. එයාට අපි 17 වෙනිදා ඉඳන් රජයෙන් අවසර දුන්න නිසා බොහොම සුළු පිරිසකට ඒ දහම් පාසල පවත්වන්න අදහස් කරනවා. එයාටත් අපි හැබැයි සියලු ඒ රජයේ නිර්දේශවලට අදාළව සියලු විධාන අර කොරෝන වෛරසයකට විරුද්ධව අපි අපේ ආරක්ෂාව අපි සකස් කරගෙන දුරස්ථභාවය පවත්වාගෙන අනිකුත් ආරක්ෂක සෞඛ්‍ය ආරක්ෂක විධාන පවත්වලා අපි බලාපොරොත්තු වෙනවා අපේ දහම් පාසලත් පවත්වන්න. ඒක ලබන මාසේ ලබන සතියේ ඒ දහම් පාසල පැවැත්වීමට ජාතියෙන් අවසර දීලා තියෙනවා. හොඳයි, එහෙනම් අදට මේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා. හෙටත් උදේ 8:00 නැවත ධර්ම දේශනාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් පින්වත් ප්‍රීස් කීපෙලෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් දාන්නේ දෙන ගේන අයට. හොඳයි, එහෙනම් දැන් පින් අනුමෝදන් කරන්නට, පින් දෙන්නට, පින් පවරන්නට ඔබෙන් පින් බලාපොරොත්තු වෙන ඔබේ ඥාති මිත්‍රාදීන්, පරදත්ත උපජීවීන්, ඒ වගේම වෙනත් ඥාතීන්, වෙනත් භූත පේතයන්, පරදත්ත උපජීවීන් ඔබෙන් පින් බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේ සිත සතුටු කරවන්නටත් අපි මේ කරපු සියලු පින් අනුමෝදන් කළ පවරලා ඒ අයට යහපතක් සිතක් ශාන්තියක් පවරන්නටත්, ඒ අයට නිවන් මඟට උපකාර වන අපි පින් අනුමෝදන් කරන්නටත් චේතනාව පිරිසිදු කරගෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න, පින් පවරන්න, පින් දෙන්න චේතනාව පිරිසිදු වීමෙන් තුන් සිත පහදාගෙන පින් දෙන්න. හොඳයි, එහෙනම් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචාම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. එත්තාවතාචාම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. එත්තාවතාචාම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතී. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතී. ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතී. ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමු සතන් සමාගමු තුයාව නිබ්බාන පත්‍ය. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු ආසනාවේවා.